තථාගතයන් වහන්සේට අපි නමස්කාර කරමු. ගෞරවයෙන් ආදරයෙන් බැතිසිතින් අප්‍රමාණ කෘතඥතාවෙන් අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ භංගානුපස්සන. එතෙන්දී ඒ භංගානුපස්සන ඥානය පරිසම්පදා මග්ගේ ඒ ඥාන 73 ගැන කතා කරනවාට වඩා මා පිළිපුර එක අනුයුක්ත කරන්න උත්සාහ ගත්තා මේ සුදුස් මහ විදර්ශනා ඥානවලට. ඒකෙන් අපි අවබෝධයක් එනවා කියලා හිතිලා. ඉතින් දෙක කල්යාණ මිත්‍රයේ බන්ධන් පස්සනාව ගැන කතා කරනකොට කී දයක් හොඳයි. වඩා හිතට මේ මතකෙට නෝ ආස්වාස ප්‍රස්වාස ආනාපාන සති භාවනාවේදී මේ සමහර ආස්වාසයේ නැති වෙන පේනවා එනවට වඩා කියලා. අනේක යන්තම් පසුබිමේ ධ්‍යාන අපි මේ ධර්මසත් අකච්ඡාවට අංගන්දේ. එක වැදගත් වචන කීපයක් තියෙනවා කතා කරන්නට. පටන් ගන්න මෙහි අටිසංඛා කියන වචනයක් තියෙන එකක් හොඳට හිතන්න. ඊපස් රූප ආරම්මනතා කියලා තියෙනවා. මුල්ම කියන්නේ ආරම්මනතා රූප විතරක් නෙවෙයි, ඊට පස්සේ වේදනා ආරම්මනතා, සඤ්ඤා රම්මනතා, සංඛාර රම්මනතා, විඥාන රම්මනතා කියලා. එතකොට මේකේ ගැඹුරු නිසා ටිකක් පසුගිය සතියේ දේවල් අලිත් මතක් කරගත්තොත් අපි තෙන්දි විශේෂ වාක්‍යයකට අහුම්කන් දුන්නා, අවධානයම් කළා, තව වාක්‍යයක් සකස් කරගත්තා. මාතරහම්බුරන්ගේ ඥානාරාමයන් පරණ මහන්සියේ දේශනාවකට විපස්සනා ඥාන යන් විපස්සනාවෙන් සතිමත් වීමේදී ඒක බොහොම හොඳ වචන හොඳේ. නැත්නම් සතිමත් විපස්සනා කිරීමේදී ඥානය වර්ධනය වෙමින් සිදුවෙන ඥානමේ ක්‍රියාපද්ධතියක් මේක ලබා ගන්නවා කියලා සමන් දන්නේ නැහැ. සමහරට ප්‍රත්‍යක්ෂා ඥානයට එනකොට පමණ සමහර දන්නේ මේක සිද්ධ වුණා නේද කියලා. එන්න අර ආස්වාස ප්‍රස්වාස නැති වෙනකොට නැති වුණා කියලා විතරක් දැනගත්තා වගේ. මොකද ඒකේ හොඳ දෙයක් තියෙන සමාවෙන්න රැ සූත්‍රයේ දෙන්නේ ධර්ම පාඨ වලට එන්න කලින් මම මේක කියනකොට දැන් අපි හිතමු භංගය අර විශේෂ සිම්බංගානුපස්සනාව කියනකොට ආස්වාස ප්‍රස්වාසය නැතිවීම කියන එක එනකොට මෙහෙම අවැත්තු භාවනා කරනවා. ඒ තමන්ගේ කර්මස්ථාන අනාචරුන් හා පමනසක් කරන්නේ ඒවා. දැන් අපට ඒ ආස්වාස ප්‍රස්වාසය හමු වෙන්නේ සංඥා සහ වේදනා කියන චේතසික දෙක නිසා. ඒකෙන්නේ මට මේක මතක් වෙන්නේ එතම මේ විඥාන ස්වરૂපයට මේකට අහු වෙන්නේ නැහැ නේද ඒක කොහොමදවත්. ඒතකොට සංඥා වේදනා කියන එකේ අර වේදනා ඇති වෙලා නැති වෙලා සංඥා ඇති වෙලා නැති වෙනකොට තමයි මට ඒ ඊළඟට පරිසංඛා කියන එකේ. එතකොට අර භවනා කරගෙන යනකොට උපාදේට වඩා භංගය පේනවා කිවි ඒකයි. භංගය කියන්නේ destroy කියන්නේ නැති වෙනවා පේනවා. ඊළඟට මේ ඥාන ටික අර ඔබ තුමාලා කිවි අර මේක රවුමට ලියා ගන්නවා කියලා. අර අපි මේ අපිට එකින් එක එකකට යටින් ලියා ගන්න නිසා ඒකෙන් පස්සේ මේකෙන් පස්සේ ඒක එනවා කියනවට වඩා මේකින්දලා අරකට යන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා තියෙනවා. දැන් පච්චේ පරිග්‍රහ ඥාන කියන එකට පස්සේ භංග ආවත් භංගෙන් පස්සේ ආයි පච්ච පරිග්‍රහට සම්මසන්ට උද්‍යබ්බයන් පස්සේ මේ නාම රූප පරිච්ඡේද වලට ආපු වෙන්න පුළුවන්. නාම රූප දැන් ආදීනවෙන් පස්සේ තමයි අනිවාර්යෙන් නිබ්බිදාන් පස්සේ නිබ්බිදානයි. ඒක විතරක් තියෙනවා ඒක ගැළපෙන්න. ඒ නිසා මේ ඥාන විපස්සනා ඥාන හරි අනි අප දිනු මනසදී වෙනකොට එන අවබෝධාත්මක ප්‍රගත් ඒ වචන වලට ගියාම අපි පසුපස යන්න ඕන ඒක තේරෙන බව ඒකීය අඛණ්ඩ සම්බන්ධතාවයකින් යුක්ත අනුපස්සනා පිළිවෙලක් කියලා හිතන් තෙපා. ඊට වඩා හොඳයි විදර්ශනා ප්‍රතිපදා කීපෙක යුක්තව පවතින අනුපස්සනා සමූහයක් කියලා. ඒ විද්‍යාව දැක්කොත් වටිනාකමක් තියෙනවා ඒක. ඒ මතකේ තියාගෙන අපි එහෙම කන්ද. හත්වෙනි ඥානයේ හැටියට තමා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහා වග්ගී මේ භංගානුපස්සනා ඥානෙ තියෙන්නේ. ඊට කලින් සුතමේ ඥාන නිද්දේශ ඒ කියලා දෙන්නේ දෙහේ පෙන්නා දීමේ තියෙන ඉගෙන ගන්නට ශීලමය සමාධි භාවනාමේ ධම්මත්‍ති ඥාන සම්මස ඥාන උද්‍යප්පේ ඥාන ඊට පස්සේ භංගානුපස්සනා ඥාන. ඔන්න දැන් භංගානුපස්සනා ඥානෙ විස්තර කරනකොට මාද ඩිංගයක් කියලා අතර කරනකොට සමහර කල්යාණ මිත්‍ර බොහොම උතුම් කරුණ ඉදිරිපත් කළා. ඒවට අහුම්කන් දෙන්න හොඳයි කියලා ඉතලා. කතං කොයි විදිහකද ආරම්මණම් පටිසංඛා අරමුණක් පටිසංඛා කියන එකට මේ පැය දෙකේදී පමණක් තේරුම් දෙන්නම්. මනාව කල්පනාවට අරගෙන කතං ආරම්මණා පටිසංඛා කල්පනාවට අරගනිමින් භංගානුපස්සනේ ඥාන පඤ්ඤා මේ භංගානුපස්සන දේ වටින අපි තමයි ඒක ටෙක්නිකල් ටර්ම් එකක් දැන්නේ. ඒ භංගානු පස්සනාව පිළිබඳ ප්‍රඥාව විපස්සනා ඥානයක් වෙන්නේ කියලා. අන්න එකයි ප්‍රශ්නේ. ඊට පස්සේ විස්තර කරනවා රූපාරම්මනතා රූපේ රූපත් මෙතන දැන් අර චක්කුවට එන රූපේ නෙවෙයි මේ රූපස්කන්ධය. ඒ ඇහැට පෙනෙන වර්ණ සටහන් නෙවෙයි මේ ඉතින් කියන්නේ. මේ සංඥාවක් කියන්න පුළුවන්. දැන් පවතින මේ සිරුරත් එක්ක සංගලවන මන් පින්තූරයක් එක්ක ඡවියක් එක්ක සිවියකින් සිවි විතර බොහෝ විට අපිට පේන්නේ ශරීරයේ ගැටින් තුනක කෙස් යෝමේ තේරෙන. එතකොට මේ රූපාරම්මනතාව නිසා ඔන්න දැන් ඒ වචනය අපි ඉගෙන ගන්නවා. අද රූපාරම්මනතාව නිසා චිත්තං උපජ්ජිත්වා. දැන් එතකොට අර පබස්සර චිත්තේ ඉඳලා අපි මතුවෙලා ඉමු දෙට. අපි පබස්සර චිත්තේ ඉඳලා එන්නේ භවංගසිත කියලා කියන ඔකට්ටිය ථේරවාද ක්‍රමයට ඉගෙන ගත්ත නිසා ඒ භවංග චිත්ත කියන එක ඒකේ ඩෙෆිනිෂන් ගන්න දෙපාර්තමේන්තුව සමහර තැන්වල පොඩි ගැටලුකම් තියෙන්න පුළුවන්. නමුත් පබස්සර චිත්තේ ස්වභාවයේ ඉඳලා අපි මොකුත් නැහැ. දැන් අපි මොකක් කළාද කියන්නේ නේව සංඥා නා සංඥා තියදලායි කියලා. මේ පුදුම හිස් ස්වභාවයේ ඉඳලා ශූන්‍යතා භාවයේ ඉඳලා ඔන්න මේ චිත්තේ කියන එක වැඩ කරන්න පටන් ගන්නවා. නැත්නම් මනෝට එක පාට අරම් සංඥා වේදනා නිසා සංඥායි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණේ නාම රූපවල නාම කොටසට ඒ නාම නිසා අර සිත ඉපදින මේ ගැන අවධානයක් ඇති වෙලා උපජ්ජිත්වා බිජ්ජති මේ දචිත්තං උපජ්ජිත්වා බිජ්ජති කිව්වහම වෙන්නේ ඇත්තෙන්ම සංඥාවක් නැත්නම් වේදනා වින්දනයක් ඒගෙන එක්ස්පීරියන්සින් කරන ගතියක් ඇතුළ නැතුල යනවා ඒක මේ හේතු ඒක පටි අපි පටිච්ච විනීතත්ව නෙමෙයි බුදුහාම කියන්නේ හේතුඵල සමුදාය කැටිට මේක දකින්න කියලා. ඒක රූපය අරමුණු වීම හේතු කොටගෙන අපට ඒ සිත ඉපදෙල සිත කියන එක තොඳ චෛතසිකයක් ඇති වෙලා නැති වෙනවා කියලා ගන්නකො. ඒ නැති වෙනකොට තන් ආරම්මණම් පටිසංඛා ඒ අරමුණ අර බුද්ධිමත් මනාව කල්පනාවට ගත්තහම සති සම්පජඤ්ඤයෙන් එනකොට මේක තේරෙනකොට තාම සම්පජඤ්ඤයෙන් නැතුණ සතියෙන් තේරෙනකොට තං ආරම්මණං පරිසංකා තස්ස චිත්තස්ස භංගං අනුපස්සක ඒ චිත්තය දෙන රූපත්වය දෙන රූප කියනකොට ඇහත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ නේද සංඥාවත් එකයි සම්බන්ධයි බුදු රූපත්වය රූප වේදනා සංඥා සංකාර කියන රූපස්කන්ධය අරමුණු වුණාම උතට තේරෙන්නේ මේ රූපස්කන්ධයේ පිළිබඳ මේ ඉමේජ් එක මේ ප්‍රතිරූපයේ පිළිබම් මතක් වීම වෙනකොට ඒක ඉපදිරයි ඒකට අහුවෙනවා මනසට නැත්නම් ප්‍රඥානෙට අහුවෙනවා මේක නැති වෙලා යනවා ඊට පස්සේ යම් වේදේති සංසංජානාදිත විඳින අතුරුදහන් වෙච්ච ගමන් සංඥාවක් ඒකක් නැතින බව තේරෙනවා පහංගම් අනුපස්සති කිය එක ඉපදෙනවට වඩා වේගයෙන් ඩිස්ට්‍රොයි එකක් වෙනවා දෙන සබම් පෙන බෝලයක් නැත්නම් සිංක එකට පයිප් වැදියාම වතුර ඇති වෙන්නේ ඇති වෙනවට වඩා නැති වෙන එක තමයි පේන්නේ අපිට. අනුපස්සති ඉති කාතං අනුපස්සති. ඒතොට දැන් අර භංගේම දකිනකොට මේක රැලක් හැදී දකිනවා. ප්‍රවාහයක් හැදීද පේන්නේ. ඒකත් එක පොරබදල ඒක තවත් තැනකට ගලපන්න සූත්‍රයකට ගලපන්න මේ සමාධියකට ගලපන්නේ නැහැ දැන්. තියෙන දේ තියෙන හැටි දකින්න. නොකිසිලේ. කොහොමද ඒතොට බලන විදි ටිකක් තියෙනවා. බලන විදි තුනක් කියවල. අනිච්ඡතෝ අනුපස්සති. ස්ථිර වශයෙන් නැහැ කියන එකයි දකින්න. නොනිච්ඡතෝ මේක තියෙනවා කියලා දකින්නේ දැන් දැන් අරමුණක් තිබුණා කියලාවත් ඇත්තෙම තිබුණා කියන එකවත් එන්නේ නැහැ ඒකත් භංග වෙලාමාරයි මොකද ඒක ඒ අරමුණ නැති වුණා කියන එක තවත් විඳ වේදනාවක් තවත් සංඥාවක් අනිච්චතු අනුපස්සති නොනිච්චතු දුක්ඛ අනුපස්සති නේසුකතෝ එතකොට ඒ රූප අරමුණු වෙච්ච බව පවා ඒ සතිමත් බව පවා දුක්ඛයක් හැදී දක් සමාවෙන දුක්ඛයක් හැදී දකිවා මෙතන මේ විස් ඒ වචනේ ගැලපෙන්නේ හේතින්ද නමුත් රූපාරම්මනතාවය දුක්ඛ වශයෙන් තමයි දකි අනත් තු අනුපස්ස තිනු අර්ථතු තනිකර හුදු ස්වාධීන පැවැත්මක් නැහැ ඒ සංඥාවට කිසිම සංඥා වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥානකෝ වෙන ඕනම දෙයක්කෝ ස්වාධීනව පවතින්නේ ඒකයි අනත්ත කිව්වේ ඒක හේතුවක ඵලයක් ප්‍රතිඵලයක් තමයි ඒතුරු උන් ආකාරය තමයි දකින්නේ. අර භංගයේ දැක්කහම ඒක දකින්න අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන්. ඒකේ ප්‍රතිඵල හතරක් ඉතිපස්සේ කියනවා. එහෙම දුටුවහම, එහෙම අවබෝධයට ආවහම මා ඉදිරියේ ඒ தත්ත්වය එනකොට නිෂ්කලංක වෙන්නකොට මගේ තමන් දිහාමයි බලන්නේ. තමන් දිහා බලනවා කියලා අමුතු බලන්න දෙයක් නැහැ. මතක්, වින්දන, සංඥා, සංඛාර, සංඥාගේ තමයි මට කියලා කියන මතක් වීම. ඊට රූපත්ව දෙක අපි කියමු රූපස්කන්ධය කියන රූපත්වය ඉමේජ් එකක් පේන්නේ ඒකේ. දැන් ඇහැ රූප ශරීරය දිහා බැලුවොත් එම් පේන්නේ ඒක ඒක රූප සංඥාවක්. ඒක ධම්ම සංඥාවක් හැටියට ඉස්සස්සු පේනවා. නිබ්බින්දති නෝ නන්දති. දැන් නන්දති කියන එකේ විරුද්ධාර්ථය තමයි ඒතොර නිබ්බින්දති කියන එක තේරෙනවා නේද? අගේ කරන්නේ සතුටු වෙන්න දෙයක් නෑ. හා හරි හොඳයි. විරජ්‍යති නෝ රාජ්‍යති. ඒකේ එක් සම්බන්ධ වෙලා එල්ම කැටි කර ගන්න හරි හොඳයි කියලා. නෝ රාජ්‍යති. නිරෝධේති නෝ සමුදේති. ඒක තක් අවස්ථාවක් ඇති කරගන්නේ නැහැ. තියාගන්න ඕන කියලා හිතන්නේ. පටිනිස්සජ්ජති නෝ ආදී. අයින් කරන, ලං කරගන්නේ නැහැ. ඒ දැනුම හරි ඥානය හරි ඕන එක. ඒක මේ මම කියන එක නර සම්බන්ධ කරන්නේ පසුබිම් ඉන්න මම කියලා කෙනෙක් නැත්කීමත් එක්ක යන ප්‍රවාහය මං හිතාගෙන ඉන්නවානේ. සක්කා දිට්ඨිය නිසා ඒවා නැතිලයන්. එහෙම දැකීම නිසා ප්‍රතිඵල ටිකක් එනවා. ඒ හත් විදිහට බැලුවාම ප්‍රතිඵල ටිකක් එනවා. අනිච්චතු අනුපස්සන්තු නිච්ච සංඥම් පදහති. දැන් අපිට මේ සංඥාව අපිට මේ වචනේ මා කියන්න තේරුම් ගන්නට පොට වරද්දලා තියෙනවා. භවයේ පිළිබඳ මේ යන චාරිකාව රවුම් ගැහිල්ල පිළිබඳ නිච්ච සංඥාවක් තියෙනවා. සුඛ සංඥාවක් තියෙනවා. අද විපල්ලාසත් හිතා ගන්න. ඒ අනිච්චතු අනුපස්සන්තු නිච්ච සංඥම් පදහයෙන් පාලි කියනකොටම තේරෙනවා මොකද්ද වෙන්නේ. දුක්ඛතු අනුපස්සන්තු දුක්ඛ වශයෙන් දුක කියනකොට දැන් දුක් වේදනා ගැන නෙමෙයි මේ කියන්නේ. අසාර්ථක තත්වයක් අඩිය ගහන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ. දුක්ඛතිය අපන්හිත වෙනකොට පුළුවන් ඒක උට අනුපස්සන්තෝ සුඛ සංඥා පදහ සුඛ සුඛයි කියලා හිතා ඉන්න ගතිය නැතුව යන මං හිතා ඉන්න ගතිය කියලා කියන්නේ සුඛ සංඥා කියන එකට තේරුමක් අපිට තේරුම් ගන්න අපි කතා කියලා. අනත්තතෝ අනුපස්සන්තෝ මේ ස්වාධීන පැවැත්ම ඇතුළේ යන මොකද්ද බල වේගයක් නොසිඳී පවතින ආකස්මික බල වේගයකින් මේ මම කියන එකනා හැදිලා ඉන්නේ කියන ඒ මෝඩ අවිද්‍යාත්මක සිතිවිල්ල අතුරුදහන් වෙලා අනත්ත සංඥාවක් කියන අනත්ත සංඥාව එනකොට මේ මම කියන කෙනෙක් විශේෂ වශයෙන් මම විශේෂත්වයක් ඇත්තව පවතින මම කෙනෙකුත් මේ සංසාරේ ඉන්නවා කියන අදහස නැති වෙනවා. විශේෂ වූ පුජ්‍යල භාවයක් පුජ්‍යල භාවයක් නම් තියෙදි ඉඳ තියෙනවා විශේෂ. නැත්තම් පුජ්‍යල භාවයේ මම ආයාව නම් මේ අහවලා කියලා ගන්න පුළුවන් නිට්ටු අපි කියන්නේ පදාර්ථය කියලා එලමන්ට්ස් එකක් නැහැ කියනක දකින්න. නිබ්බින්දං තෝ නන්දිම් පදාර්ථ. ඒතකොට මේක නිබ්බිලාව ඇති වෙනකොට අ르ග කරොත් හොඳයි. මේක කරලා මේක තියාගන්න පුළුවන්. මේක කරොත් මේකෙන් මේ එම් වෙන්න පුළුවන් කී කියා සැලසුම් කිරීම බව තෘෂ්ණාව සහිතේ කරන සැලසුම් කිරීම මෙහෙම කළොත් මෙහෙම වෙයි මෙහෙම කළොත් මේ දුක නැතිව අගේට පුළුවන් වෙයි මෙහෙම කළොත් අනිත්‍යයට වඩා මට වෙනස් දිවිලින්ට පුළුවන් වෙයි කියලා මට පවතින තෝරනවා. ඒ මම කියන එක අතිරිදහන් වුණායි කියලා මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒක අපි තියාගන්න. ශරීරේ නැතිම් වෙන විතරයි අනිත්‍ය කියන්නේ නැති වුණා. මේ මම කියන එක අතිරිදහන් වෙච්චොත් මේක දැනගන්න වෙන කෙනෙක් නැහැ. ඒ කාටවත් තේරෙන්න අඩුවක් වුණාද කියලා මේ භාවයේ. සත්‍ය ජීනේතු වුණා අත කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ පවතී. ඒ සත්‍ය ජීජේ නැත්නම් සංඥාවක් හිතේ කියන්නේ නැති වුණා කියලා මේ ලෝකෙට අඩුවක් වෙන්නේ නැහැ. සුරි විරජ්ජන්තු රාගං පජා. නිරෝධෙන්තු සමුදයං පජා. නි නිරෝධේ වාසෙන් දකින්න කුත සමුදේ යයිසෙන් ආයත් එක තියාගන්න ඕන කියලා නන්දියනේ මුල වෙන්නේ ඒක නැති වෙනවා. පත්නි සත්‍යන්තු ආදානම් පජහත්ති. අයින් කරාම ලං කරගැනීම අයින් කරනවා. පත්නි සත්‍යයෙන් වෙන. ඊට පස්සේ වේදනා රම්මනතා වේදනාව ආරම්භ වීම හේතු කොටගෙන චිත්තං උපජ්ජිත්වා වේදේ. දැන් අර භංගේ ඉඳලා දැක්කේ. භංගේ ඉඳලා දැක්කේ. විදල යන හැටි ඉපදෙනවාට වඩා වැඩිපුර තේරෙන්නේ අර්මාකීතෙන් සින්කේගේ පයිප් පෙරියම් නැත්නම් බාතපිකේ පයිප් පෙරියම් මට පේන බෝල පේනවා බුබුලු පේනවා එනවට වඩා නැතිල යන එකයි පේන්නේ ප්‍රවාහයක් ඒ විදිහට. ඉතුර නේව සංඥා නා සංඥා සත්‍යදල දැක්කොත් නැත්නම් භවාංග පසුබිම් ඉඳලා දැක්කොත් ඒ කප්ප සංඥාවට දාගන්න නැතුව මායාමයේ බුබුලු ගොඩක් ඇතුල් වෙන තිලා කියන පේ සංඥා රම්මනතා සංඥාව අරුමු වීම හේතු කොටගෙන මේ විදිහට තමයි යන්නේ. එක්ස්පීරියන්ස් වෙනවා කියන එකයි මේ කියන්නේ. එක්ස්පීරියන්ස් ගොඩක් ඇති වෙනවා. සංඛාරා රම්මනතා සංඛාර අරුමු වීම හේතු කොටගෙන විඥාන ආරම්මනතා ඒක ඔබනායිසින් පවර් එකක් තියෙනවා බලයක් නැගේ තේරෙනවා මේක තේරෙන පවතිනවා කියන තේරිල්ලක් තියෙනවා තේරීමක් තියෙනවා තේරෙන විදිහක් තියෙනවා දැනෙන විදිහක් තියෙනවා විඥානත්වයේ කිව්වේ ඒකයි දැන් මේ ඉන්නවා කියලා තේරෙන්නේ ඒක එන්නේ කොහොමද වේදනාවසා ගන්නන්නේ එනිසා තමයි විඥානේ රූප වේදනා සංඥා සංඛාර වලින් තොරව පවතින්නේ. කටිගේ සම්පස්ස අධිවචන සම්පස්ස පිපිගෙනගෙන තියෙනවා. ඒ හොඳට කියලා දුන්නේ භික්ෂු පිළිසෙත කෘතඥතා පෝරකෙන්රෝ. ඒකත් එක දැකීමින් දැක්මින් අපට ඉන්නේ සිදු වෙනවා. එතකොට ඒ ආරම්මනේ ඒ ආරම්මන සාවේ මේ වචන ඉගෙන ගන්න අපි දැන් ඒක ටෙක්නිකල් ටර්ම් එකක් ඒක ඉගෙන ගන්න තියා මේ පාරිභාෂික වචනයක් හැදෙන්න ආධ්‍යාත්මික ගමනේ ඒ ආරම්මනේ ප්‍රතිසංඛා ආරම්මනේ යහපත් විදියට කල්පනාවට මතක් වීමට ආගමන ආවිලාවේ එනකොට සත්ත චිත්තස්ස භංගං අනුපස්සති. ඒ සිතේ භංගේ උද්ධෙන් දකින්න කල්පනාවට එනවා සතුමත් සති සම්පජාන්නේට අහු කරගන්න. අහු වෙනවා. දැන් කරන එච්චරා නෑනි භාවනා කරන්න අතුරුදහන් වල අමාරයි. මදකටු. ඒ භංගේ පේන. එතෝ දැන් විඥාන ආරම්භක. ඊට පස්සේ ජරාම ජරාම රණ යකෝම ඉන්ද්‍රිය දකින්න හැම දෙයක් අර ආදීනවාන පස්සන ආවම ඒ ආදීන සංඥා වගේ දේවල් බැලුවා. ජාති දුක හැටියට තත්ත්වය බැලුවත් කල්පනාවට අරගෙන ජරා දුක වුණත් කල්පනාවට අරගෙන බැලුවා. අසුභ සංඥා වුණත් අරගෙන බැලුවා. එන තානාපාන සති වගේ සංඥා හිතට සති සංඥාව දීම් කරගත්තාම මේක දකින විදිහක් තමයි මේ කියන්නේ. ඒක කරන්න පිළිවන් දෙයක්. භංගාන ප්‍රශ්නා කියන්නේ උප්පත් බවට වඩා විපත්තෝපේ බින්දි නැති පේන. ඒක වාසී දකින්නේ. වාසී මොකද්ද? අපනීත විමුක්තියති. විපක්කම් අදිය ගහන්ත මම කියන්නේ කෙනෙක් මම ලව අදිය ගස්සන්ත තන භවී නැති මම ලවා එක කරනවනේ. මේ මම කෙනෙක් කෙනා ලවා සත්‍යී ලවා කියක් සත්‍යී කියනකොටම මේක මායාවක් කියලා තියෙනවා. කතා කරන වචන නෑ කියලා දිවදත් දුතල්ය ඇටතල් අපුවෙන් එන අපු වෙන මේ පනහල වල ඉන්න හොලඟ ඒ හෝකල් කෝල්ස් ඔක්කොම ටිකට් කරගෙන ඉගෙන ගත්ත සංඥා ආසා කොමටික තුනකින් ඔබගේ ටෙක්නොලොජි තාත්තේ කියන තුර පටිවිආපෝතේ යොන් ඉස්සවල මේ ඔක්කොම දෙන්නේ. ඉතින් ඒ වෙ එහෙන සද්ද පසුපසේ අලුත් දෙයක් අවුරුත් නැහැ. විලා පත්තන ශරීරය පමණයි කාට හරි පේන්ට් දෙනවා නම් පේන්ට්. ඒකයි මේකේ දැක් කීම වටනාකම විමුක්ඛ මුඛයකට යන්න පුළුවන් වෙන අවබෝධාත්මක මේවා කරන්න පුළුවන් දේ නිසා මිසක් බැරි දේ නෙවෙයි. අකාලිකයි නම් මේ දැම්ම කරන්න පුළුවන් දේ. හැමදාම කියන වගේ අහවලේ එක් වෙලා ඉවර වෙලා කරනවා නෙවෙයි. අහවලා පවුඩි කියලා හඳුනා ගැනීම පමණයි. අලුත් විදිහට යුනිෆෝම් එකක් දාගෙන නෙවෙයි අලුත් මේකප් සිස්ටම් එකකට නෙවෙයි තථාගත ධර්මය අකාලිකයි සංදිටිකයි පච්චත්ත වේදිතබ්බ විඤ්ඤුයි. යපර කරන්න පුළුවන් වන්දය කල්‍යාණ මිත්‍යා මුණට සම්මා සම්බුදු සරණ සත්‍යතුයි. ඇත්තු කතා කරන්න ඇත්තු බොහෝදේ අප කාටක් කියල දෙනවා කියන මතක තියාගන්න. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යයි. ප්‍රමාණයෙන් නැවතවා සත්‍ය කොටස් මතර දීම සම්බන්ධයෙන් දෙපතුලේ කීපක් කරකලේ නිමා සුසල්වයි. නැයි මම ගෞරවයෙන් දිලුත් මහත්මයාට යමින් දිලුත් මහත්මයා ඔබතුමාට බඳ සාකච්ඡාවට එලසේ. දෙවක් මාතකට විසන් දෙනවා මම හිතන්නේ අපි එතුමා සම්බන්ධ වෙන කම එන චිත්‍ර මාත්‍මේ කියමු එන චිත්‍ර මාත්‍මේ ඉස්සෙල්වත් ගන්න. දැන්

ඉන්සාන් ප්‍රත්‍යක්ෂ ඇති වීම සඳහා අවශ්‍ය කරුණු සපයනු ලබා දීම සුදුසුයි කියලා තමයි අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් සම්මයන්නේ නැහැ. අතිරන් සනාශි ප්‍රමාදමේ වරුන් පින් මම හිතන්නේ දෙරුක් මහත්මයාත් අපිට සම්බන්ධ වුණා. දෙරුක් මහත්මයා ඔබ මා විසන්දි වුණාම අපි සමාජයේ යමු වුණා. දෙරුකට උත්මට පුළුවන් කරගෙන ආපු ඒ විස්තර කිරීම ඉගෙනුම් කරගෙන යන්නේ තිරුවන් සරණ. තිරුවන් සරණ ජයන්ත මහත්මයා අවස්ථයි සතියේදී මම වචනවලට වගේ මට කොටස මගේන චිත්‍ර මාස්මිය විද්‍යාදහස් මම මේ වෙන ඉදිරිපිට ආවේ මම හිතන්නේ මම ලොකු දෙයක් සඳහන් කරන්න මේ උත්සාහ කරේ මේ පිටාපු කරන දෙකක් සාකච්ඡාව ආරම්භ කරපු නිසා ජයන්ත මාත්‍යන් කියවගේ අපි කිස්මාලි සිටින් මේක ටිකක් සාකච්ඡා කළා. මම හිතන්නේ සැහෙන ගැඹුරු ධර්ම කරුණු ඒ වගේම සැහෙන නොපැහැදිලි තැන් කියන්නේ තේරුම් කරන්න අපහසු සමහරවිට පැටලෙන කතියක් දැනෙන ඇත්තක් කියලා මට හිතෙනවා. පොත්කලිකවම ඒක නිසාම වැඩි ඒක ගොඩක් නොහිතයින්නත් උත්සාහ කරන ඒ ඇත්තක් කියලා කියන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් දැන් දැන් සත්‍යීතුමා බොහොම හොඳට පැහැදිලි කළා. දැන් කොහොමද අරමුණක් සියුම් වෙන ආකාරය. දැන් අපි කාම ලෝකේ ගොඩක් කියන මේ ඕලාරික සංඥාවලි ඕලාරික සංඥාවලින් ඈත් වෙලා අපි පක්කාරි කර්මස්ථානය වුණු කරනකොට අපි ඉතින් ගොඩක් කරාට ආනාපානසතිය සමහර අනිත්‍ය කල්යාණ මිත්‍රය වෙන වෙනත් ඒවා පුහුණු කරනවා ඇති. ඉතින් එහෙම පුහුණු කරනකොට ඒකේ අර සියුම් ස්වභාවය එතකොට අපිට හැමතිස්සෙම බලන එකක් තියෙනවා. එතනදී මම හිතන්නේ පැහැදිලි වෙන ඇතිගම් වඩාත් වෙලාවට එකක් තමයි ඒක සම්බන්ධතාවයක් වගේ නිකන් කියන ආකාරයක. අපි තම ආස්වාස ප්‍රසවාසය කියවම දැන් අපි කොහොමද ප්‍රාස්වාසයෙන් ආස්වාසයෙන් අඳුරගන්නේ. එතනදී එහෙම සම්බන්ධතාවයක් නැති එක කරන්න පුළුවන්ද කියලා අන්නේ වගේ එතන කිසියම් ආකාරයක යොමු වෙච්ච ගතියක් තියෙනවා. එතන එකක් බලාපොරොත්තු වෙන ගතියකුත් තියෙනවා හිතේ. මේක ඊළඟට මේකයි කියන එක එතකොට එහෙමම වෙන්නේ නැහැ මම හිතන්නේ. ඒ වගේ සත්‍යකදී වගේ නැතිවීමම බලන්න පුළුවන් කියලා වගේ. එතකොට අර ගොඩාක් වෙලාවට වැඩ කරන්නේ හිතේ කියන අර ඒ සමහර ඇතිවෙන නැතිවෙන ස්වභාවයන් බලන්න පුළුවන් වගේ සත්‍යයක් තියෙනවා. නමුත් අර නැතිවෙනවා වගේ බලන්නේ මත අර සත්‍යතුමා කියෝ වගේ අර කියන අර කඩිය තියන්න තරන්නේ වගේ ඉන්නකොට මට හිතෙන්නේ ඊට වැඩි ටිකක් විවෘත attention එකක් තියෙන්න ඕන කියලා හිතෙනවා. අර එක අර කියන්නේ භාවනාවේ තත්ත්වයක් එනවා. ඒක අර එතනින් අතහැරෙන අතහැරලා ඊට පස්සේ ධ්‍යාන එක ටිකක් විවෘත වෙන ගතියක්. අන්නේ විවෘත වෙනකොට තමයි මට හිතෙන්නේ තේරෙන්නේ ඒකේ එන විවිධ ආරමුණු. එතකොට අපි අර මූල කර්මස්ථානයේ කැටතර ගතියක් තියෙනවා. මම ඒක විවිධ ආකාරයෙන් ඒකට උපදේශ තියෙනවා. ඉතින් හැබැයි එතනදි තමයි මම හිතන්නේ දකින්න පුළුවන් කියලා අර නැති වෙන පැත්ත ගොඩක්. ඉතින් මොකද එතකොට අපිට අර බලාපොරොත්තු වෙන ගතිය ටිකක් අඩු වෙනවා. ඒකයි නැත්තම් ඉතින් ඒක අදලා දෙන ගතිය තියෙනවා. මේක මණ්ඩනේ වැඩි එක සංකරාද කියලා හරියකටම ඒක ඉතින් සමාජ ඒක මත ඒක තේරෙන ගතිය වෙන තියෙනවා බොහෝ දුරට. අනිත් එක තමයි දැන් අනාත්ම පැත්ත ගත්තාම දැන් මේ වගේ අවස්ථාවකදී මට හිතෙන්නේ නැහැ ඇත්තටම අනාත්ම සත්‍යය බලන්න පුළුවන්ද කියලා වගේ හිතෙන්නේ නැහැ මට නම්. මට හිතෙන්නේ ඒක එහෙම ඥාන කියලා පැත්ත ගත්තාම ඒක ගොඩක් වෙලාවට එහෙම හිතනවා. ඒක ඥානයක් පිටික අපිට නිකන් බලන්න පුළුවන් පැතිකඩක් මිසක් ඒක විමුක්තිය වශයෙන් හිතෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ හරියට නිකන් ඒක බලන්න අපිට දෙන තවත් පැතිකඩක් එකකොට අපිට ඒක ප්ලයි කරන්න පුළුවන් තැනක් ඉන්න ඕන කියලා අපි හිතනවා. මොකද දැන් අපි අර ඒ වගේ අර පිට නැති වෙන පැත්තක් ඒ වගේ සියුම් ආකාරයක අරමුණක් දකිනකොට එන අදහසින් දැන් එක දෙයක් තමයි මේක මේ මම කැමති වුණත් නැතුණත් මේ අරමුණු වල පාලනයක් නැති ගතිය. මේක මට කැමති වුණත් නැත්ත් දැන් උදාහරණයක් වශයෙන් ඒකට ඉතරම දැන් සුරස්සක් උල් වශයෙන් ගන්න පුළුවන්. දැන් භාවනා කරන්න වාඩි වෙන කෙනෙකුට වෙන සිතිවිලි එකක්වත් ඕන කමින් ඉනේව නෙමෙයි. ඒවා එකක්වත් මම දැන් අරකොට හැමෝටම කැමති වාඩි වෙලා හොඳට හුස්ම ආස්වාස ප්‍රස්වාස බලන්න. නමුත් ඒව ඉච්චර ලේසි නැති නිසා ඒව හැබැයි ඒව එන එකක්වත් එහෙම මොන කමින් කරන ඒවා නෙමෙයි. මම දැන් සිතිවිලි ගන්න ඕනේ එහෙම කියලා නෑ. මලට එහෙම දුති කියන්නේ ඒවා කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ එකක් ප්‍රතිපර කරනකොට එන ඒව ඉතින් අර ඒව බලන එකක් තමයි තේරෙන්නේ. ඒක මේ මේවා මේ පාලනය නැතුව එන්නේ. ඒ කියන්නේ මට කන්ට්‍රෝල් එක ගන්න නැහැ. හැබැයි මේක එන මුත්ත පස්සේ තමයි මට හිතෙන්නේ වෙනම එකක් තමයි මේක මේ සංසිද්ධිය තමයි මේක මේ මොකද එන්නේ කියලා කිහම නැහැ. ඒක ඒ වෙලාවට බැලෙනවද කියන එක කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. කිහම පුළුවන්ද කියලා යන්නේ ඒ ටික එකතු කරන් තමයි දැන් ප්‍රශ්නවලට ඕන කරේ. ඒක ටිකක් මගේ මට ওই ටිකක් ආපු කරන කොට අදහස් කීපයක් සමානට ඒක නිසා අනිත් පැයට ඒක සමානට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් මේ සමාවෙන්න ඒක එහෙම නම් තේරුම් සරණයි. ඔව් තේරුම් සරණයි. මම හිතනවා චිත්‍ර මාත්මිය කිව් කොටසත් විදුක් මාත්මිය මාත්‍යක් කිව් කොටසත් බලනකොට ඇත්තටම අර සචිතෝ මතක් කරා වගේ අර සිරිසිදු සිත කියන්නේ අපි හිතුවොත් එහෙම එතනින් තමයි පටන් ගන්න අපි ආරම්භණයකට යන්නේ කියන එක පැහැදිලිවම අපි හැමෝම දන්න දෙයක්. දිරුක් මහත්මයා අර කිව්වනේ ආස්වාදයත් බලනකොට ඒ කියන්නේ ආස්වාදයේ ප්‍රස්වාදයේ මේ කරගන්න ඒ ඔබන්නේ සම්බන්ධයෙන් කියනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි මේක යාල කියන්නේ මේ මෙතන අපි ඇත්තටම කිව්වට දැන් පටන් ගන්න තැනම කියන්නේ කටන් ආරම්භණම් පරිසංඛා බංගාර පාස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන කරේ කොයි විදිහෙන්ද මේ මේ ගෙසිංගල පරිවර්තනයේ රූපස්කන්ධාදී ආලම්බනේ ප්‍රත්‍යක්ෂා කොට කියලා තියෙනවා. මෙතන තියෙන්නේ ආලම්බනේ ප්‍රත්‍යක්ෂා කොට කියලා. නමුත් ඇත්තටම මම තවදුරටත් පල්ලෙහාට ඒක කියෝගෙන යනකොට ඒ විස්තර වලින් තේරෙන්නේ මේ අරමුණ නෙවෙයි ඇත්තටම මේ අරමුණ පිළිබඳව ඇතිවන සිතේ භංගයේ තමයි බලන්න කියන්නේ ඊළඟ පහළ වෙන චිත්තපරි. එතකොට තේරිච්ච දෙයක් තමයි දැන් අපි ආස්වාසය කියන අරමුණ ගන්නවා. අර කියන්නේ ඒ වගේම තියෙන මේකේ මේ සතියේ සතා කරපු කොටස අර වස්තු සංක්‍රමණ සේව සංඥා විවර්තනා කියන කොටස. ඒ කියන්නේ දැන් අපි වස්තුවෙන් වස්තුවට අපේ අරමුණ වෙනස් වෙනකොට ඒ වෙනස් වෙච්ච අරමුණ නිසා අපිට විවිධ සිත් පහළ වෙනවා. කියන්නේ සිතත් වෙනස් වෙනවා. දැන් අපි ආස්වාසය කියලා හඳුනා ගන්න සිත ප්‍රස්වාසයට යනකොට ඒක බිඳිලා ගිහිනවා. එතකොට ඒ අනුවත් හිතුණා දැන් එහෙමනම් දැන් අපි ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙනකොට හඳුනා ගන්නවා කියන තැන යනකොටම අපි දැනගන්න වෙනවා එහෙමනම් ආස්වාසය කියලා හඳුනාගත්ත සිතුත් එතන බිඳිලා ඉවරයි කියන. ඒ වගේම ප්‍රස්වාසය කියලා යමක් අපි ඒ රූපාරම්මණය නිසා හට ගන්නවා නම් සිතා ඒ සිතත් ප්‍රස්වාසයෙන් පස්සේ බිඳිලා ඉවරයි. මේ සම්පති වශයෙන්මයි මෙතනදි කතා කරන්න වෙන්නේ. මොකද ආස්වාසය කියනකොටත් සිත් ගණනාවක්ම පහළ වෙනවා. නමුත් ඒ සිත් හැම දෙයක්ම බිඳිලා තමයි ප්‍රස්වාසය කියන කොටසට යන කොට දැන ගැනීමට ඒ පහළ වෙච්ච සිත් ඇති වෙන්නේ. ඒ ඇතිව සිතුත් බිඳිනවා. එතකොට අර වස්තු සංක්‍රමණා කියන වස්තු සංක්‍රමණතාවය කියන එක ගත්තහම ඒ විදිහට අපිට මේකට ගලපන්න පුළුවන්. ඒක දැකීමම ඒ කියන්නේ ආස්වාසය නිසා හටගත් යම් කිසි සිතක් තිබුණා නම් ඒ සිත බිඳුණා. ප්‍රස්වාසය කියලා දෙයක් හටගත්තා නම් ඒ සිතත් ඒ නිසා හටගත් සිතත් බිඳිනවා කියන දැකීමම බංගානුපස්සනා ඥානයක් විදිහට يعني යම් තරමක බංගානුපස්සනා ඥානයක් විදිහට දකින්න පුළුවන් කියන එක තමයි මේ ටික බලනකොට තේරුනේ. ඒ විස්තර කිමන මම හිතා සත්‍යතුමාට ඉදිරියේදී අපිට තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්න පුළුවන් වෙයි කියලා. මම කැමතියි කමල් මහත්මයා කියන්න කමල් මහත්මයා ඔබට මාට් යමු වෙලා ඊට පස්සේ අපු සත්‍යයට මාට් යමු කමල් මහත්මයා හොඳයි අපි එහෙනම් සේන මහත්මයා කියමු සේන මහත්මයා දෙවන සමයේ අද දේශනාවේ පියසති කරපිට අනු ගයිඩ්වක් වගේ ඉතින් මේකේ තාම බැලරුම් සබ්ජෙක්ට් එකක් ඇතුළත මට තේරෙන්නේ තාම අමාරු එක තේරුම් ගන්න කියන වචන වල තේරුම් ගන්න පුළුවන් නමුත් මේක මේ අත්දකින්නේ කොහොමද කියන එක තමයි මට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ දැන් අපේ දිරුකමාත්ම කිව්වා වගේ චිත්‍රමාත්ම කිව්වා වගේ දැන් දැන් භාවනා කරගෙන යනකොට අපි දන්නවා කොහොමද භාවනා කරනවා කියලා ඉතින් මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්නකොට කොහොමද මේක පේන්නේ අපි බලන්න ඕනේද අපිට පේනවද ඒක කොහොමද මේක කෙරෙන්නේ මොකද ඒක බලන්න ගියොත් අර බලන්න හදන හිතම මේකෙන් මෙන්න මෙන්න පැතිවලට යන්න පුළුවන් නේද එහෙම කියලා මට ගොඩක් ප්‍රශ්න මතුවෙනවා මට තාම මේක හරියටම තේරෙන්නේ නැහැ කොහොමද මේ භංගානුපස්සනාව ප්‍රැක්ටිකලි බලන හැටි කියන එක ඒක තේරුම් ගන්න දෙන්න පුළුවන් නම් තාකාරි බොහොමද තේරුම් ගන්න කොමුද මාත්මිය මයිකේ ඔෆ් කරගන්න. දවාස්ටි මයිකේ ඔෆ් කරගන්න. හොඳයි සේවන් සර්ණයි. සත්‍යත්වනේ ඔබතුමාට සම්බන්ධ අපිට ඒ පිළිබඳව මෙතෙක් සාකච්ඡාවක කරුණු උපයෝගී කරගෙන ඒ වගේම අපි අතින් දැරි ජැක් කියනවා නම් ඒ දේස් නිවල් දි කරගෙන අපි ඉදිරියට යන ආලෝකය ලබා දෙන්න සත්‍යත්වනේ සේවන් සර්ණ. දැන් සම්බුද්ධ සර්ණයි. දැන් අර මූල කර්මස්ථානින් අයින් වෙනවා කියන කෙසේදු වෙන මූල කර්මස්ථානේ ඉන්න ඕන කියන කතාවක් නේ විපස්සනා වේදී. විපස්සනා වේදී ඒ වෙලාවට අත්දැකීමට අහුවෙන දේ දකින්නේ. ඒතර භංගය දකින්නවා කියන්නේ දැන් බං ඒ මේ කන්තිම හරියේදී එනවා කියන ඒක නිසා ඉස්සල්ලා අපට එන්නේ විපස්සනා ඥාන හැටියට බැලුවාම ඥාන කියනකොට මම පහළ වෙන ඒව නෙමෙයි මේ කපාල ස්ලයිඩ් එකක් වගේ එනවා කියන එක නෙමෙයි ඒ කියන්නේ අවබෝධ වෙන්න පටන් ගන්නවා මම ඒකයි කියන්නේ භංගානුපස්සනාව තේරුම් ගන්න භංගානුපස්සනා මන්නේ ඥාන කියන වචනේ අයින් කරගමුද දැන්ට අනුපස්සනාව මේක තේරෙන විදිහ තේරුම් ගන්නට විපස්සනා ඥාන ටිකට එන්න ඕනේ අපට මුංචිසෝරේ ඉන්න නාම රූප පරිච්ඡේදය තමයි ඉස්සෙල්ලා පෙන්න පටන් ගන්න. ඥාන කොටසෙන් කර මේක නාම සහ රූප වල එකතුව නේද කියලා තේරෙනවා. ඒ එක තමයි මුලින්ම එන අවබෝධය මේ කියන්නේ. පරිච්ඡේද කියන්නේ මේක ලපේනවා ඊට පස්සේ පච්චේ පරිග්ගහ මේ දැන් මේ තත්ත්‍රේ මේ ක්ෂණයේ මේ මට එක්ස්පීරියන්ස් වෙන දේ අත්දකින්න පුළුවන් වෙන දේ ස්වාධීන වෙන එක නෙවෙයි ඊට කලින් තිබිච්ච යමක ප්‍රතිඵලයක් හැටියට පේන ඒ පෙනීම පව ඒ පෙනීම පව සංඥාවක් කලින් එන්නේ සංඥාවක් ඒ සංඥාව අනුපස්සනා කරනකොට ඒ පිළිබඳ එන සැපේ යථාභූත ඥානය තමයි විපස්සනා කියලා කියන්නේ යථාභූත ඥාන කියනකොට අර පස්සෙම ඉන්නා නැත්නම් දෙපන්ද යථාභූතය එතකොට ඔන්න නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ ඊට පස්සේ සම්මසන කියන්නේ හොයලා බලනවා කල්පනාවට සම්මර්ෂණය කරනවා කියන මේකයි. සම්මර්ෂණ කියන්නේ ඒ ගැන ටිකක් හොයලා බලන, ඇඟිලි දකලා බලන. ඒකේ කෙරෙන ධම්ම විචයෙන් ඒකේ මම කරනවා නෙමෙයි දැන් මෙතන. ඒකේ පස්සේ පිස්පස්සේ ඉන්න පුළුවන් දිත්තේ මම. නමුත් මෙතෙන්දී එතන නෙමෙයි කෙරෙන්නේ. මේක සුත්තමේ ඥානයට අහු කරගෙන යන්න පුළුවන්. මේ සුත්තමේ ඥානේ පහු කරගෙන ගිල දිට්ඨි නිඥානකන්ට පහු කරගෙන ආහා මේක නේද කියන එකත් පහු කරගෙන ගියාම මේ අවබෝධය. ඒතකොට සම්මසඥානේ එන ඊට ඒ එක්කම එනවා. තේරුම තේරි තමන්ට තේරෙන්න පටන් ගන්නා නාම රූප වෙන් කළපෙනවා. හරි ඒකෙන ඔය දැන් ඔය බුරුම ක්‍රමේට අඩිය තියන්න හිතනවා, හිතන ඔස්සන් දෙතනවා, තියනවා, තියන්න හිතනවා කියලා. අර ඒකේ බුදු කරන්න හදන ඔළුවට ඒකයි. මම විශේෂයෙන් පාචර ඔළුව කියන එක හොඳ. ඒකෙන් පස්සේ තමයි මේක විපස්සනා වෙන්න පටන් ගන්නේ. එතකොට ඒ නාම රූප පච්චය පරිකා සම්මාසන ඊට පස්සේ උදේ බය උදේ වාය කියන එක. උදේබ්බය කියන එක. මේක ඊට පස්සේ එක දෙයක් යනවා නෙවෙයි. අර සම්මාර්ෂණය කරනකොට ඉන්වෙස්ටිගේට් කරනකොට කොහෙල බලනකොට පේනවා මේක දෙකක් තියෙනවා. ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. එකම දෙයක් යනවා නෙවෙයි. ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා විනාශ වීමක් තියෙනවා. ඉපදිල්ලක් තියෙනවා මැරිල්ලක් තියෙනවා. ඒ සිටිවිලිවල ඊට පස්සේ වැඩිපුර පේන්න පටන් ගන්න ඉපදෙනවාට වඩා සමාන තේජ භංගයක්. අර වයම තමයි. ඒ වයට ඇදී සම්පූර්ණ අතුරුදහන් වීමක් පේනවා. දැන් ඒකට දැන් ආයේ පච්චය පරිඥාන ඉන්නේ නැහැ කියනවා නෙවෙයිද? සම්මසන ආයෙත් පටන් ගන්නවා. එතකොට දැන් භංගයේ විශේෂයෙන් ඔය දිලුක් මහත්මයා තම පසුගිය සතියේ මා හිතලා තිබුණ නැති පැත්තක් කිව්වේ. අර ඒක තමයි ඒ ආස්වාස ප්‍රස්වාසයේ දේශ අවධානාත්මක වීමේදී මම විශේෂ වචන පාවිච්චි කරන්න උත්සාහ ගන්නවා මගේ තේරෙන්න. විනාශයක් වෙනවා. ඒ විනාශ කියන වචනේ අපි ආධ්‍යාත්මික කරලා ගමු, විපස්සනා කරලා ගමු. ඒකේ ඉපදිල්ලකට වඩා මැරිල්ලක් පේන්නේ. මොකද ඉපදිල්ල කියන්නේ එක ඇවිල්ලා මට නාම ධර්මයේ ඒ චේතනා ඉතිපිච්චේ ස්පර්ශ සංඥා ඔක්කොම වේදනා ඔක්කොම නැති වෙලා නම් මට මේක ඉපස්සෙන් නෙමෙයි අවබෝධය. එක වෙනම සංඥාවක්. එතන මූල කර්මස්ථාන කියනවා නේද? මූල කර්මස්ථාන කියන්නේ මේ මනෝ වලට පොඩ්ඩක් වැඩක් දෙන්න ඕන නින්දයි. හරියට මගේ අද මම කරන්න කෑම වෙන එක. ඒ කෑම වෙන එක ඒ කුසියේ ටික කරනවා. ඉතින් ඒක නමුත් ඒ කෑම වෙනවා කියන අදහස ලන්ච් මේක ලෑස්ති කරනවද කවුරුත් නම් මම ඔක්කොම කරන්න ඕනේ කියන අදහස දැන් නැහැ. කැරට් තල කපනකොට කැරට් තල කපනවා, හොදනකොට හොදනවා, සක්කාය සුදුනවා, වතුර රස් කුකරේකට දානවා, හාල් දානවා, හොදන ඒ වෙලාවට ඒක දකින්න. සුනාර මූල කර්මස්ථානයේ කියලා කියපු අර දවල් කෑම හදනවා කියන අදහස නැහැද? කෙරෙන වැඩි බලන්න. එතකොට ටෙලිෆෝන් කෝල් එකක් ආවොත් එහෙම මම ඒක ට්‍රාන්ස්ෆර් කරනවා අවශ්‍යම නම් ඒකට කියලා කියන මම දැන් මට වෙලා නැනවා කෑම හදන්න දුන්න මම පස්සේ කතා කරන්නම් කියලා එනවා වගේ අය මූල කර්මස්ථානට යන්නේ. දැන් ඒකට ගියා. ඒතකොට මූල කර්මස්ථානේ දැන් ඒ පසුබිම නැති තත්ත්වයක්. ඒක අවශ්‍යම නේ කතා කරන්න. ඒක තියාගන්න එක හොඳයි. පැලිල්ල කියන එක සිද්ධ වෙන්නේ වචන හොඳට වුණා අනුපස්සනා කියන එක සිද්ධ වෙන්නේ ඒක ඒක සිද්ධ කිනකොට සිද්ධ වෙන දේ. එතකොට අහවලා කරනවා කියන එක නැහැ. ඒ අනත්තානුපස්සනා කිව්වේ ඒක අනත්ත සංඥාවක් වත්වේ. ඒ සංඥාව තියෙන සමාන අත්ත දිට්ටි ඔක්කොටම කලින් නැති වෙන එක අවබෝධ වෙලා හමාරයි. මේක හදයන් නෙවෙයි කියන. ඒ දිට්ටි කියන එක view එක නැති වෙලා යනවා. ඒ දිට්ටි නැති වුණාම අර ඒ කියන මම පවතින චිත්ත විපල්ලාස නැති වෙලා යනවා. සංඥාව තව ටිකක් ලක්කනකන් තියෙන්න ඉඩ දෙනවා. ප්‍රශ්න ඒක මං හිතල කරන නෙවෙයි ඒ වෙච්ච බව තේරෙන්නේ ප්‍රතිවේක්ෂා ඥානය කියන තත්ත්වයේ අපෝ හිතල බලනකොට රිෆ්ලෙක්ට් අප්වන් කරනකොට පහුගිය දේවල් ගැන එතකොට හැබැයි එතකොට ඒවත් තේරෙනවට වඩා විමුක්ති සිතක් විමුක්තිය පිළිබඳ අවබෝධයෙන් මම මේකේ නිදහස් නේද කියලා දවසේ තථාගතයන් වහන්සේට කල්යාණ මිත්‍යාන්ට මිතුරියන්ට කෘතඥතාවයක් ඇති. කියලා දුන්නා එක මටම කියලා දුන්නා කියලා නෙවෙයි නමුත් ඒ කියවෙන කැවෙන පරතෝ ගෝසේ මට ආවා කියන කෘතඥතාවය තියෙනවා. ඊට පස්සේ අපි පීතිපස්සද්ධිය අප්‍රමාණය තියෙනවා. එක්ක විමුක්ත සිතත් එක්කෙනකේ ප්‍රති විමුක්ත බවත් එක්ක එන ඊළඟ ප්‍රතිඵලද අද බුදුහාම කියන අර උදල්ලා ක්‍රයයක් අරගෙන කරනවා වැඩ කරනවා ඒකේ ටික කලක් යනකොට මිටක් දෙවට ගෙවිලා කියලා සිඳු වෙලා යනවා වගේ ඒ වගේ වෙන්න පටන් ගන්නවා. ඒක ඕන දෙයකට නිතර නිතර කරාම ගෙවිලා යන කටියක් වෙනවා. ඒ හිතන්නේ ගෙවිලා යනවා ඒකයි කී තේරුම් ගන්න ඕනේ. එතකොට මේක කිතර කෙරෙනවා කියලා මම ඒක කරනවා නෙවෙයි. ඒක අනුපස්සනාව අසිද්ධ වෙන්න පටන් ගන්න. ඒ වෙන විදිහට තමයි මේ අහු කරගෙන කියන්නේ මෙන්න මේක වෙනකොට මේක වෙනවා කියලා. අපි නමුත් ඒක බලනවා නෙවෙයි. අනුපස්සනාව වෙන්නේ මේක බලන් ඉන්නකොට ඇති වෙනවාට වඩා නැති වෙනවා පේනවා කියන්නේ. එක තේරෙන බසින් කිව්වොත් ඊට කලින් තියෙන උද්‍යප්පේ කියලානේ උපදීමක් පේන වැයවීමක් පේන ඊට පස්සේ පේන උපදිල්ලකට වඩා වැයවිල්ලක් තියෙන කියලා නැතිවිල්ලක් තියෙන දුදුසන් එවන් සංගතය දෙතුනේ හොඳයි ඒක සාදුපත් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. බ්‍රුනෝ මාස්නේ ඔබතුමාට මම දෝරණිය යොමින බ්‍රුනෝ තරස සම්මලයන්ට මුත්තේ තම සම්මසිරු දනාරම මම ගියාර පිටපස්ස බෑග්ග්‍රවුන්ඩ් එකේ ආර මියුසික් වගේ කරන නිසා මම මෙතන කතා කරනවා පොඩ්ඩක් මම කතා කරන්න සම්මගෙන තරස සම්මයි ඉන්නයි තරස සම්මයි ශ්‍රීමති මාත්‍රි ඔබතුමිය යොමින තරස සම්මයි අපතමාතුමා ඇත්තටම මම පහුගිය තිතේන දේශනාවලට සම්බන්ධ වෙන්න හැකියාවක් තිබුණා ලංකාවට ගිහින් හිටියා. දේශනා ඇහිවෙ නැහැ. අද දේශනා කරන විදිහනම් පැහැදිලි. දැනට මට වෙනත් දෙයක් ඉදිරිපත් කරන්න නැහැ. සමාවයි ඉස්සරහට. හොඳයි තේරුවන් සර්ණයි. තවත් මම කල්යන්න දෙකෙන් විමුක්ත කරන්නම් සාකච්ඡාව. යම් කෙනෙකුට යම් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි අද කතා කරන්නේ බංගාන ප්‍රශ්නා ඥානය පිළිබඳවයි. තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි. මම චින්තක කතා කරන්නේ මේ බොහොම පිං සත්‍යදෙතුමා මේ අද ධර්ම කාරණාවේ ඇත්තටම මේ මන්දර මනුලී වල සම්බන්ධ වෙන අදදී ගිය සති සම්බන්ධුනා ඒක ඉස්සෙල්ලා උදේ ඥානය ගැන අපි කතා කරාද කියලා මම දන්නේ නැහැ. මම මට හිතෙනවා උදේ ඥානේ පටන් අරගෙන බංගාන පස්සනාවට ආවම අපිට විතරක් ගොඩක් ප්‍රයෝජනයක් වෙයි කියලා අදහසක් කොමනයි. දෙවෙනි එක මට ප්‍රශ්නයක් වශයෙන් අහන්න හිතුණා දැන් උදේ වේ ඥානියේ වැය ලය කියන එකයි බංගය කියන අතර වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් සත්‍ය දිටුමනේ වඩා ප්‍රී. සත්‍ය දිටුමනේ අපි ඒකට පිළිතුරක් දෙන්නේ නේද? හොඳයි. බුදු සරණයි. මේ අදහස තමයි ඉස්සෙල්ලා ඉන්නේ අර කලින් අදහස් කීපෙකට. අපි මේකේ ගිය අවුරුද්ද දෙසැම්බර් මාසයේ තමයි බංග ඥානේ කතා කරන්න හිතාගත්තේ. නමුත් ඒ අනිත් තව දේශකයන් වහන්සේලා මම දන්න කවද්ද සඳහෝ අගල්වාද දවස්වල කතා කරන්නත් අනිත් ඒවා කතා කරන්න ඉඩ තියලා තමයි මේක තවත් 23 වෙනිදා අදහස්. නමුත් ඒ වෙනකොටත් ආරංචි වුණා ඒකත් ඔක්කොම කතා කරලා නැහැ කියලා. ඉතින් අප ඉරිදා කතා කරේ භංග පිළිබඳ පමණ. අනිත් ඒවා අනිත් දවස්වල කතා කරලා තියෙනවා. ඒවා රෙකෝඩින් කරලා තියෙනවා. දැන් බ්‍රෝඩ්කාස්ට් කරනවාද කියන ගැන අවබෝධයක් මට ගන්න හැකි සංවිධායක කල්‍යාණ මිත්‍රන්ගෙන් අහන්න අහලා බලන්න. ඊළඟට දෙවය කියන එක තේරෙන්න පටන් ගන්නට වඩා උදය සහ වය උදයබ්බයි කියේ එක උදය සහ වය වැය කියන එක නෙමෙයි නේද වය කියලා කියන්නේ නැති වෙනවා කියන්නේ වැය වීම කියන්නේ එක්ස්පෙන්ඩිචර් එකක් වගේ දෙයක්. එතකොට ඒ වය කියන එක ඒ දෙක එකට පේන උදය සහ වය අන්තිමේදී වය විතරක් දැකීම තමයි භංගානුපස්සනාවේ. ඒ භංගයේදී පේන මේක පේනවා කියන වචනේ තොඳ නෑ. ඒක තේරෙන්නේ මෙහෙම. දැන් ඒකට හොඳ උදාහරණ තමයි පසුගිය සතියේ ආස්වාසය ඇති වෙනවද නැති වෙනවද පේනවා කියන එක. එතෙන්දී අදහස් වෙන්නේ ආස්වාසය ඇතිවීම ගැන අවබෝධයක් සතියක් නෑ. ඒකේ කොටස් හැම එකක්ම පේනවා. ආස්වාසය ඒ නැතිවීම භංගයේ ප්‍රස්වාසයම නෙවෙයි. ආස්වාසය පටන් ගන්න කොටම පටන් ගැනීමම භංග වෙලා මාරයි. අර මූලමෙන් ආයේ දකින්න කියන එකවත් නෙවෙයි. ඒ ආරම්මණය භංගයේ වෙනවටත් වඩා ආරම්මණය කියන එක අර දැන් පෙතු දිගින් දිගට සාකච්ඡා කළා අපි අපටත් අවබෝධයට උදව් වෙනවා. අපි කියව භවංග චිත්ත කියන එකක් ගමුකු. දැන් තේරවාද හෙළ තේරවාදීන් නිසා ඒ භවංග තත්ත්වයේ ඉඳලා නැත්තම් ආස්වර tattve ඉඳලා මano tattve ඇවිල්ලා කි මano විඥාන කියන එකට තමයි මේක අහු වෙන්නේ වේදනාසා සංඥා දෙක නිසා. වේදනා සංඥා නැත්තම් මේක තේරුමක් ඇත්තෙම නෑ. ධෛබනේ තනවාගේ වෙනවට ඒ නැත්තම් කවුරුහරි අන්කෝ කොන්ෂස් වෙලා කෝමා එකකට ගියා වගේ. එහෙම නෙවෙයි මේක වෙන්නේ. ඒ චිත් අර දැන් ඉගෙන අවදහස් දක්ව චිත්තං උපජ්ජිත්වා හිතක් ඇපි ඉපදිලා තමයි නැති වෙන්නේ. එතකොට වින්දනය කියන ඒ වේදනා කියන ඔයතු රන්වනක චෛත්‍යකයක් කියලා කියන්නේ තේරුම් කරන් සිතේ ගති ස්වභාවය හිතේ දැනෙනවා. මේ ඒ වින්දනේ නැති වෙලා හමාරයි වින්දනේ පිළිබඳ මතකයේ මට අවදි වෙනකොට අවදි වෙන වචනේ මොකද දන්නේ? මතකයේ කියන එක මේ අහවල් එක කියලා පේන්න පටන් ගන්නවා. ඒතර අරමුණු වීමක් නේ මෙතන පේන්නේ. ඔය අරමුණු වෙනවා කියන වචනේ බොහොම හොඳයි. ඒක කොග්නයිස් වෙන්නේ ඇත්තම කියන්නේ. අර තින්නම් සංගති කිව්වේ තින්නම් සංගතියයි. ඒ සංගතිය තමයි මම අචන කියන්නේ ඊළඟ වචන තේරුම් ගන්නට දාන්න එපා ලොජිකල් මයින්ඩ් එක. සංගතිය තමයි මම ලෝකයට සම්බන්ධ වෙන්නේ. එක්ස්පීරියන්ස් වෙනවා කියන්නේ ඒක. තින්නම් සංගති කිව්වේ ඒක. එතකොට වේදනාව කියන ඒ සිතිවිලි සිතිවිල්ල කියන්නේ ඒක සෝට් එකක් තමයි. ඒක හිතනවා කියන එකම චින්තාමය ක්‍රමයක් නෙවෙයි මේ. මේක තමයි මේ නාම රූප සිතිවිල්ල වෙන්නේ. නාම රූප පරිච්ඡේද කිව්වේ ඒක. මේකේ මේ ටික තමයි යන්නේ. ඇත්තෙම උඩ වෙන්නේ අදිවචන පටිගත සංපස. අදිවචන පටිගත සංපස. අදිවචන අර අර ඊට පස්සේ යන සුස්ස කුස්ස වයම් පස්සෙන් කියන්නේ. ඒක තමයි භංගයේම පේන්නේ මේ. මම කි මට අහු වෙනකොට ගිහිල්ලා හමාරයි. මට එක්ස්පීරියන්ස් වෙනකොටම එතන අනික ආය සම්පූර්ණ දිස්සෝ වෙලා හමාරයි. අය මට හිතන්නවත් ගැන හිතනවා කියනවා ආයි අතීතයක් ගැන ආයි සංඥාවක් තමයි මතක්. ධම්ම සංඥාවක්. ඒ ධම්ම සංඥාවෙන් අදිවචන පටිගත සම්ප්‍රසන්න. එතකොට මේකේ භංගේ පේනවා කියවේ එකයි භංගේ පේනවා කියනකොට වෙන්නේ තමයි අදී ගහන්න තනන්න ඊට පස්සේ මම කියන එක නා. ඒ කියන්නේ නිට්ටි වූ පදාර්ථයක් නැහැ මං කියන එක නාට පාවෙන්න. මම කියන එක නා හදර යන්ට බැලුම් බෝලයක් නැහැ. ඒ රූප බබල් ඇතාලි රූප බබල් හරි අනන්ත විඥාන බබල් තව යාට ආකාසඤ්ඤායතන බබල් සේ ඔක්කොම ඇතුළට ඉන්න හදන්න ඊට පස්සේ අය අபிසංකතං අபிසංචේතං කියලා කියන්නේ ඒවා ඒ තේරෙනවා ඒකත් මම හිතනවා මම කියන්න උත්සාහ කරත්තා කියලා වයේම කොටසක් තමයි භංගේ නමුත් ඊට වඩා ඒ වය වෙනවා වය දකින්නට වඩා ඒක සම්පූර්ණ අතුරුදහන් වීම ඩිසිපියර් වෙනවා පේනවා මේක අර පුංචි කාලේ දැනුත්ටි කියනවා මේ ගිනිගල් අතුල්ලන්නේ දැන්වත් අපිට පුළුවන් ගිනිපත් වෙනවා බලන්නට යක්කද ගැල්දේ එකට ගැවුවොත් ස්ටිල් වගේ දෙයක් එතකොට ඒ ගිනිපුපු පේනවට වඩා හේතු ගොඩක් නිසා එකද එනවා වගේ අතුරුදහන් වෙලා නේ ඒ වගේ තත් විදුලියක් කොටනවා පේනකොට පේනවට වඩා එකපෙරයක් පේනවා ඒ තරම් ක්ෂණිකයි ඒකයි මේ කියන්න එතකොට අරමුණ භංග වෙනවා නෙවෙයි ඒක ජන්ත මාත්‍ර තවදානය කරකල්ලයි මේ මගේ හිති මම හිතන විදිය පිළිබඳ මම බලන් ඉන්නේ දැන් ඉතසනයි බොහොම පින් සතියේ තවත් මට මේ ප්‍රශ්නයක් ඇයි මේකට ඥානයක් කියලා කියන්නේ කියන එක පොඩ්ඩක් විග්‍රහ කරලා දෙනවා. දැන් මේකේ මුල් ඔක්කොම ඒ කුද්දකනිකායේ සප්පසම්පදාය මහා වග්ගයේ තියෙන ඥාන 73ක් ගැන කියනවා. ඥාන කියන්නේ අවදිවීම. ওই ඥාන කියන වචනේ නොලෙජ්මන්ට් නෙවෙයි. ඒ කියන අවදියක් ඇති. හා මේක නේද මේ වෙන්නේ කියලා. එතකොට සංඥා නෙවෙයි විඥාන විඥාන තත්වයකුත් නෙවෙයි සාමාන්‍ය ප්‍රජානනයකට වඩා වෙනවා. මේක වෙනවා කියලා දැකලා හමාරා. ඒ දැකිල්ල ඒකයි ඥාන කියලා කියන්නේ. ඒ දැන් බුලිබ්බේ කියන එකට කියනවා සෝතාවධානේ පඤ්ඤා සුතමේ ඥාන. මේ සෝතාවධානේ කොහොමද මම මේකට ඇහුම්කන් දෙන්නේ කියලා පිළිබ දැන් එන දැනුම පව ප්‍රඥාවක්. අහලා ඉවරලා සීල සංවරය ඇති කර ගන්නවා කියන එක සීලමය ඥානයක් කියලා. ඒ සීලමය ඥානයක් අපි පහුගිය සතියේ කතා කළා. කවුද මාත්මික තව ප්‍රශ්න බොහොමදයි හේතු ආයේ ගෙන හිටපේක. ඊළඟට ඒ සංවරিত্ব සමාදත්තානේ පඤ්ඤා මේක සීල සංවරයට ඇවිල්ලා මනස මේ කාය වචන දෙක සංවර කරගෙන මනස හික්මවන්න පටන් ගන්න එකත් ප්‍රඥාවක් කියලා. ඒ ප්‍රඥාව කිව්වහම අර සීල සමාධි ප්‍රඥාවේ අවසානෙම නෙවෙයි. දැනුම අභිභවායන් දැනුම පහු කරගෙන යන අවබෝධයක්. දැනුමක් නෙවෙයි. සෝතාවදානී පඤ්ඤා සුත්තමේ ඥාන කිං ඒක. ඒවම් ඒක අර ලොජිකල් මයින්ඩ් එක බහු කරගෙන ඉල්ලොජිකල් ජම්ප් එකක් මෙතන තියෙන ලීප් එකක්. ඒකයි මේ හැම දෙයකම ඥාන කියලා කියන්නේ. ඥාන කියනකොටද නිකන් නොලෙජ්ම නෙවෙයි. ඉඩ ඩිංගක් එහා ගිහිල්ලා අත්දැකීමම දන්නවා. අර පසුගිය සතිය අපි කතා කරලා කිවි අපි දැන් රසායන පන්තියේදී මහාචාර්යතුමා කියන මෙන්න මෙහෙම වෙනකොට මේ මේ රසායනය යටතුනම මෙන්න මේක නෝබල් ගෑස් එකක් ඒක දකි සම්බේ නමුත් ඒක මේ වගේ ඉංග්‍රීසි කරාම මෙහෙම වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මට උතර මතකදී තමයි ඊට පස්සේ ලැබ් එකට ගන්න ගිය ලොකෝ වෙන ප්ලයයි ඩියර් වර්ගිට කරලා අර මේ මට හොඳට මතකයි කැනේඩියන් ක්වාටර් එකයි ඇමරිකන් ක්වාටර් එකයි දැම්මා. එතකොට ඒකේ තියෙන තත්ති දියවල යනවා කියන එක වෙනත් මට ඒ වෙලාවේ හිතතර ඒක ඉතින් ඒක අතුරුදන් වුණා මුකුත් නැහැ. ඒ එලමන්ට්ස් කොයින් කියන සංඥා සම්පූර්ණ ඇතුල ගියා. හැබැයි කැනේඩියන් කොයින් එකේ ටිකක් ඉතුරුනා. එතකොට අකිව ඒකේ සිල්ලා ගැතිය වැඩි මේකට වඩා කියලා. මේ නිසා ඒකේ බැහැ කියලා. එතකොට යාර ඒ වගේ මේක මත් පන්තියේදී කියලා දුන්නා මෙහෙම වෙනවා මෙන්න මේ රසායනික සංයුතිය මේකට ගියාම මේ මෙහෙම තව දෙයක් එකතු කරාම මේක තියෙන්න බෑ දී වෙනවා ඊට පස්සේ එක්කන් ගිහලා පේන අපිට ඒකේ දැනුමක් ඉතින් නමුත් දැන් ඒක කියලා දුන්න එකට වඩා ඒ රජුතුමාගේ මොහොනට වඩා මට සාමත් කයරපි කෙරේදී ඒක දී වෙල කියයි. එතකොට ඒක හැබැයි ඒ වෙලාවට ඒ පිළිබඳ දැනුමක් තමයි ඒක ආ කියන්න ඕනේ. එතකොට ඒකෙන් දැනුමක්. නමුත් ඒ ගැන ඒ අර එලමන්ට්ස් ගිහිල්ලා ඒක අතුරුදහන් වෙච්ච ශුන්‍යතාව බවට පත් වෙච්ච හැටි පිළිබඳ ඒ වෙලාවේ ආපු අවබෝධය දුක් වේදනා සංඥා සංකාර විඥාන වලට දාගන්න පුළුවන්. උපයුක්ත කරගන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒ වගේ අරමුණක් ආවහම අපි හිතුව ආශ්වාස ප්‍රශ්වාස උපදින මූල කර්මස්ථානය කියන්නේ දැනට අපි යන්නේ කියන එක එක්කෙනා දෙකක ඉඳා තියෙන පුළුවන්. තාක්ෂික සංඥා ධාතු මනසිකා වගේ දෙයක් ගත්තාම ධාතු මනසිකාර කියනකොට අන්තිමේදී ඇට සැකිල්ල නම් ඇට සැකිල්ල පේන්නේ නැහැ නේද ඊට පස්සේ. ඒ ගැන මම දැන් මන් දනිස්සේ තියෙන නැත්තම් ෆීමර් එක හරි හියුමර්ස් එක හරි ඒක හරි දැන් ඒක පටෙල්ලා හරි ඒක ගැන නෙමෙයි දැන් හිතන්නේ. ඒක මුළු පැවැත්මටම අහු වෙච්ච දෙයක් හැටරු පටිභාසෝ තේජෝ වායෝ නේද කියන ඒක මට කියන්නත් බැහැ. දැන් මේ විඥාණයට අහු වෙන විදිහයි මම භංගේ වශයෙන් ඇත්තට මේ අනිස්කොලොත්ත කියන එක නෙවෙයි ඒක. ඒක සම්බන්ධයක් නෑ මගේ ප්‍රඥා. ඒක අත්තික සංඥා විතරයි. ඒ අට්ටික සංඥාව තුළින් මතුවෙන අරමුණ චිත්තය භංගඥා භංගය හැටියට තියෙන එක චිතිවිල්ල වේදනා සංඥාතික භංගය හැටිය දකින එකයි ඥානමින්දි. එතකොටයි තේරෙන්නේ කොයිකත් ඇට සැකිලි නේද කියලා. අර භික්ෂුවක් සත්‍යාවබෝධය කරගත්තා කියන්නේ අර දත්තික දැකී ඊට පස්සේ අර ස්ත්‍රියකගේ. එතකොට එයාට එතන ඒකෙන් අරමුණු මුළු පැවැත්මක මේක නේද තියෙන්නේ. පිළියෙන එතකොට විශේෂව හතක් ඇත්තත් තුන 130ක් විතර ඔක්කොම සත්තුන්ගේ කෝටි කෝටි ප්‍රකෝටි ගන්න දත් තියෙනවානේ. සත්තුන්ගේ දතුයි ත්‍රිඥයන් කෝටියන්ගේ වලසුන්ගේ හරක්ටි ඔක්කොම බැලුවම දත් කියන ඒවා කෝටි ගන්න. කෝටි ප්‍රකෝටි බිලියන බිලියන බිලියන ගන්න. එතකොට අර පුදුත්ත්‍යත් එක්ක භවය කියන භවත් මම කියන භවත්වයක් එක්ක ගියාම ඒක මමත්වයක් හදාගන්න දෙයක් නැහැ. භවත්වයේ බැලුවා භවත්වයේ කැලලක් අරගෙන එක්තර දැන් අලි දතක් ගත්තොත් එහෙම අතුකුගේ දලක් ගත්තොත් එහෙම ඒ දලේ චූටි කොටසක් විතරනේ මට දීන්නේ දත් කියලා කොටසක් ඒ අරමස්සල. මම මේකේත කරන උජාරු අතුරුදහන් වෙනවා. මේක අභිනන්දින අතුරුදහන් වෙන පාලි භාෂාවෙන් අභිවදන යගේ කිරීම ඇප්‍රීෂিয়েට් කරන කටු උදහන්. හලියෙක් ළඟට ගිහිල්ලා මට කියන්න පුළුවන් උඹට වඩා හොඳ දතක් මට තියෙනවා. බෑනේ කොහොමදවත් කියන්නේ. මග්ගේ දත් අරගෙන බුදු ගියේක තියෙයිද කවුරුහරි. එතකොට විශාලත්වයේ වශයෙන් බැලුවත් අගය කරන්න දෙයක් නැහැ. ඒකට දත කියන්නේ. ඒක මුළු ඒකම තමයි සිතිවිල්ලට. මට අර රූපේ පිළිබඳ අරුමනවා කියන ඒ වේදනා සහ සංඥා කියන එක මේ කෝටි ප්‍රකෝටි සිතිවිලි අතරින් මට ඇති වෙන සිතිවිලි අතරින් අනිත් ලෝකේ කෝටි ගාණක් ඇතුළ මේ වෙලාවට Amazon වල ඉන්නේ දරුවෙකුගේ ඇතුළ සිතිවිල්ල එයාට දෙලවෙක් මතක් වෙලා එයාට gediyak මතක් වෙලා එයාට තාත්තා මතක් වෙලා සිතිවිල්ල අතර කිසිම වෙනසක් අන්නේ භවත්වයේ ඇති පොදුත්වය අරගෙන ඒක අර මම දැන් කීවිසා කියන්නේ අර මමත්වය කියන එකට පාත්ත ගාව දාන ගත්තේ අතුරුදහන් වෙන භංග ඥාන දෙකා. මේ ඥාන කිව්වේ ඒකයි. දැනුමක් නෙවෙයි. ඒක ලොජිකල් දෙයක් නෙවෙයි. ඒ ලොජිකල් ටිකේ තියෙන මුල් හරිය. ඒකත් ඥානයක් හැටියට කියනවා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා. ඒ සෝතාවදානිය පිළිබඳ ප්‍රඥාවක් තියෙන එකක් ඥානයක්. ඒ ඥාන හැබැයි ඊට පස්සේ නොලෙජ් එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. මොකද අදිවචන පටික සම්පස්ස නිසා ඒකෙන් තමයි ඊට පස්සේ අර මේ පර අනිත්‍යගේ ඥාන දක් පරිචිත්ත විඥාන ඥාන චතුප්පාත ඥාන වගේ එන්නේ ඒකයි. මොකද ඒක ඊට පස්සේ නොලෙජ් එකට සම්බන්ධ කරලා බලන්න පුළුවන්. මොකද ඊට ඒක මයික්‍රොස්කෝප් එකක් වෙනවා. ඒක ටෙලස්කෝප් එකක් වෙනවා. ඒක හබල් එකක් වෙන ඊට පස්සේ ආ සත්ත්ව ලෝකයේ බලන්න. ඒක කියලා එක එක විදියට දැන් අනුද්ධ හාමුදුරන් නම් වෙන විදියට දැක් වෙනවා. බුලන්න අන්ත තව විදියකට ඒවා දැක්. සාරිපුත්තයන් වහන්සේ වෙන විදියකට දැක්. ධම්මදින්න උත්තමයන් වෙන විදියකට ඒක දැක්. ඒක වෙන්නේ ශ්‍රද්ධා විද සත්සමාධි ප්‍රඥා කියන මූලධර්ම ඒ ආධ්‍යාත්මික ප්‍රගුණත්වයන් කොයිකට දිනු වෙන එක අනුව තමයි කියන්නේ. ඒකයි ඥාන කියන්නේ. සුසනේ හොඳ ප්‍රශ්න ඒවා අපිට ඇදලා දානවා ගැඹුරට. බුදුසරණ හැම කෙනෙකුටම දුන්නාට පින් කල්යාණ මිත්‍රුණාටත් පින්. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. එතෙම දේවන් සරණේ සත්‍යමයි බොහොම කින්ගේ කරුණාවත් ලැබුණාට ඒගින් චින්තේ මහත්තයාට කින්ගේ ප්‍රශ්නවතු කරනවාට උදේවය ඥානයත් බංගාන දර්ශනීය ඥානය සම්බංගාන පස්සනා ඥානය කියන එකෙත් ඉතාමත් චිත්ත සම්බන්ධයක් තියෙන බව පැහැදිලිව පේනවා මේ ධර්ම ග්‍රන්ථ පරිහරණය කරනකොට. එකක් තමයි මේ උදේවය ඥානය කියනකොට එතන කතා කරනවා ඒ රූප වේදනා සංඤා සංඛාර විඥාන කියන මේ කොටස් පහේම උපාදාන සංද පහම ගත්තාම ඒකේ ඇතිවීමත් නැතිවීමත් කියන එක තමයි එතන උදේවය කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න කියලා තියෙනවා. එතෙන්දී කරුණු පහ බැගින් එකක ඇතිවීමත් ඒ වගේම කරුණු පහක් පහක් දක්වන නැතිවීම සම්බන්ධයෙන් එක එක කොටස සම්බන්ධ. මේ කියන්නේ උදාහරණයක් ඇරෙයිද රූපය කියන එක ගත්තොත් ඒක ඇතිවෙන්න නම් අවිද්‍යා තණ්හා කර්ම ආහාර ඊළඟට නිබ්බති ලක්ෂණ දැන ගැනීම කියන මේ පහ කර්ම පහක් ඇතුළත් කරනවා. එතකොට ඊළඟට ඒකේ වය දකිනකොට ඒ කරුණු නැතිවීම කියන අවිද්‍යා තණ්හා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ නොදැනීම කියන එක නෙවෙයි නැත්නම් නොදැනීම කියන එකත් එක්ක ගත්තාම ඒ නොද ඒ හටගන්න දේවල් නැති වුණොත් ඒ හටගන්න හේතු ටික නැති වුණොත් ඒක හටගන්න නැති බව වය වෙන බව දකිනවා. එතකොට වේදනාව ගත්තාමත් එහෙමයි. අවිද්‍යා කර්ම සංහා ආහාර වෙනකොට එතන පස්සේ වාචින් පස්ස නිසා ඒ වේදනාව ඇති වෙනවා කියලා ඒ විදිහට ඒ වගේම නිබ්බති ලක්ෂණ කියලා තියෙන්නේ අර හතර ගැනම අවබෝධයක් තියෙන එක තමයි මම දන්න අතරේ නිබ්බති ලක්ෂණ කියලා කියන්නේ. ඒ කියන්නේ දෙයක් හටගන්න හේතු වෙන දේ තීරු දේ දැන ගැනීම වශයෙන්. එතකොට ඒ කරුණු පහ නිසා තමයි වේදනාව කියන එක හටගන්නේ කියන එක දැනගන්නේ. ඒ වගේම ඒ කරුණු පහ නැත්නම් ඒ වේදනාව හටගන්නේ නැහැ කියන දේ දැනගන්නවා. එතකොට ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන ටිකටත් දක්වන්නේ ඒ ආකාරයෙන් හේතු පහ බැගින් දක්වන ඒ හේතු පහ නැතිනකොට ඒ දෙවල් නැති වෙන බව දැනගන්න. එතකොට දැන් මෙතන බංගානුපස්සනා ඥානං කියන තැනදී විස්තර කරනවා රූපාරම්මනතා චිත්තං උපපච්චිස්වා විච්ඡති කම් ආරම්මණං පටිසංඛා සත්ත චිත්තස්ස බංගං අනුපස්ස. එතකොට මෙතන තියෙනවා සං ආරම්මණං පටිසංඛා කියල. එතකොට හිතිච්ච දෙයක් තමයි සත්‍යකමන. එහෙමනම් මෙතන ඒ ආරම්මණය ගැන මනාව කල්පනාවට අරගන්නවා කියන තැන ඒක ඇති වෙන හැටි නැති වෙන හැටි කියන යම් දෙයක් ගැන සම්පූර්ණ නොවනින් කල්පනා කරනවා කියන තැනදී ඒක ඇති වෙන හැටි ඒ වගේම ඇති නොවන හැටි දැන ගැනීම කියන දේද මේ සං ආරම්මණම් පරිසංඛා කියලා කියන්නේ. කියන්නේ ඒක උදේවය ඥානයට සම්බන්ධද කියලා හිතුණා මේ සං ආරම්මණම් පරිසංඛා කියන කොටසේ. ඊට පස්සේ සස්ස චිත්තස්ස භංගං අනුපස්සති. දැන් මේ වගේ අරමුණේ ස්වභාවය මේකයි කියලා දැනගත්තා. ඒ කියන්නේ ඇතිවීමක් නැතිවීමක් කියන දෙයක් උදයක් හොයක් කියලා දෙයක් තියෙන දෙයක් තමයි අරමුණ වෙන්නේ. ඒක අරමුණු කරනවා නම් කරන්නේ මේක රූපයක් නිසා අරමුණ රූපේ අරමුණක් වෙලා සිත් ඇති වෙනවා, වේදනාව අරමුණක් වෙලා සිත් ඇති වෙනවා, සංඥා සංඛාර විඥාන කියන ඒවා අරමුණ වෙලා සිත් ඇති වෙනවා. එතකොට ඒ රූප වේදනා සංඥා සංඛාර කියන දේ ස්වභාවය දැනගෙන ඒකට මනාව කල්පනාවට අරගනිමින් කියන්නේ ඒකට උද්‍යාවේ ඥානයේ අපිට දැනෙච්ච දෙයක් තියෙනවනම් ඒක දැනගෙන ඒ අරමුණ නිසා පහළ වෙච්ච සිතේ භංගයේ දැකීමද කියන එක තමයි තේරුම් ගත්තේ වගේ තේරෙනවා මේකින් විස්තර කරන දේ අනුව. මම හිතනවා ඒකටත් අපිට ආලෝකයක් ලබා දෙන සත්‍ය තිබුණේ මේ දැන් උදේවය ඥානය පිළිබඳව ප්‍රශ්නේ මතුවෙච්ච අවස්ථාවක ඉන්න තෙරුවන් සරණයි. උදේපේ ඥානය කියන දැන් මා හිතනවා කවුරුන් කතා කරන භික්ෂුණු වහන්සේ නමක් කරි මම හිතනවා ඒකේ ඒ පළවෙනි ඒ ප්‍රකරණ ග්‍රන්ථයක් වර සම්බිදා මාගේ ඒ යන කතා කරන්න එතෙන්දී අර මේකෙදී කියපු අර ප්‍රතිසංකා කියන වචනේ පාවිච්චි කරලා නැහැ. එතෙන්දී පස්සති කියන වචනේ තියෙනවා. ඒතර හෙන්දා කිව්වා නෙවෙයි. එතකොට මෙතෙන්දී අපි කතා කරනකොට යන් මහත්තයා වැඩි අවධානය යොමු කළා. මේ වචන අපි පසුගිය සතියේ විශේෂයෙන් හිතුවා ඉගෙන හිතන්න ඕනේ කියලා. ප්‍රතිසංකා කියන වචනේ තමයි දැන් අපිට මතකද? ප්‍රතිසංකා වචනේ අපි ඉගෙන ගන්නවා තැනකදී අර පිණ්ඩපාතයේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපත්යේ පාල්චයෙන් කොටේ ඉවගෙන කියනකොට ප්‍රතිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසිතේවා යෝනිසෝ ප්‍රතිසංකා බුද්ධිමත් කල්පනාවට අරගෙන මේකෙන් දැන් කල්පනාවට ගන්නවා කියන්නේ ඒ පිළිබඳ හිතන්න පටන් ගන්න වැඩි අවධානය. ප්‍රතිසංකා කිව්වේ එක. ඒක ක්‍රියාවක්. ඒ ප්‍රතිසංකා කියනවා. ගණංග සංකා කියන්නේම ගණන් ගැනීමක්. ඒ ගැන වැඩි තමන් අවධානය ගණන් ගැනීමලා තියෙනවා. එතකොට ආයතී වචන වලට යමු. භංගාන් පසනාවේ ප්‍රඥාම විපස්සනා ඥානයක් වෙන්නේ කොහොමද කියලා. තුර රූපාරම්මනතා කියන වචෙන් පාචය. රූපේ අරමුණු වීම නිසා ආරම්මනතා කියන අරමුණු වෙන නිසා. ඒක අරමුණු වෙනවා. ඒ වෙන නිසා. ඒක කරන්න දෙයක් නැහැ. කර්ම නෙවෙයි දැන්. තන් ආරම්මණම් පටිසංකා ඒ අරමුණ කාගේ හෝ මයික්‍රෝෆෝන එකක් ඔබගේ මයික්‍රෝෆෝන එක ඔබේ ඇස් ෆෝන් මාත්‍රිය ඔක්තර ගන්න ඉරසන්නේ ඔක්තර ආරම්මණය බුද්ධියෙන් මත් බුද්ධිමත් කියනකොට ඒ වචන හොඳනේ නමුත් පටිසංකා කියන්නේ ඒක පරිසංකාර කියන්නේ වැඩිපුර කල්පනාවට අරගෙන ඒ අරමුණ පිළිබඳ කල්පනාවට ආවහම තේන තස්ස චිත්තස්ස භංගං ඒ චිත්තේ කියලා කිවි ඇත්තම අපි හිත බින්දල යනවා කිව්වහම ඇත්තෙන්ම වෙන්නේ වේදනා නිසා ඇතුණ සංඥා ඒතර වේද දනාව සුදුහන් වෙච්චකම සිතුල් දෙක එකට තියෙන බෑ ඒකෙන් ඒ දැන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒ තමයි නාම කොට පස්ස වේදනා සංඥා චේතනා ඒකකට ජීවිතෙන් මනසිකාර කියන්නේ හැම සිතකටම කල්පනා කිරිල්ලකට තියෙන ඒ පහ ඒ හත ඒකයි වේ සබ්ද චිත්ත සාධාරණ එතකොට මේ ගැන ඇතිවෙච්ච වින්දනයේ සහ සංඥාවේ අතුරුදහන් විල් තමයි වැඩිපුර පේන්නේ. ඒකයි තස්ස චිත්තස භංගං අනුපස්සති. එයා බලනවා ඒක විශේෂයෙන් පේනවා. මොකද වැඩිපුර පේන්නේ ඒකයි. අර කලින් උද්‍යප්පේ වගේ ප්‍රවාද. ඒක බලනකොට ඊළඟට උදේ පේනවා. අනිවාර්යයෙන් ඒකෙම නැහැ. ඒකයි මේක පච්චේ පරිග්‍රහයක් වෙන. ඒකයි අර කලින් කී මේකේ ඒක දිගට යන දෙයක් නෙවෙයි කියලා. ඒ කියේ අඛණ්ඩ සම්බන්ධතාවයකින් යුක්ත අනුපස්සනා පිළිවෙලක්. ඒකෙන් පස්සේ මේකට නම් මේකෙන් පස්සේ ඒකට එනවා කියන ඒකට වඩා මේකෙන් අරකටත් ගන්න පුළුවන්. නමුත් ඒ දකින්න විදි තමයි මේ කියන්නේ. තස්ස භංගං අනුපස්සති. ඒතර භංගය ගැන බලනවා කියනකොට අර උදේ කියන එකට යන්නේ නැහැ. මොකද ඊළඟට භංගය එනකොට ඊළඟට උදයක් එනවා කියලා පේනවා. නමුත් ඒ උදේට වඩා ඊට පස්සේ වාය වෙනවා. ඒතකොට එන එකට වඩා නැති වීම පේන. නැති පේනවට වඩා ඒකේ වැඩිපුර අවධානයක් යොමු කරන. ඒකයි ඒක බංගාන ප්‍රශ්නයි. ඒ අපට දැනට ලාවට තේරුම් ගන්න විදිහක් තමයි ඔයත් කිවි අර පොග්ගිය සති මේ ආස්වාස ප්‍රස්වාස භාවනා කරනකොට ආස්වාසයේ මතුවෙලා පේනවට වඩා අසුරුදහන් වීම පේනවා. වැඩි අවධානය ඒකට යොමු එක. එක හොඳ තැනක් අහු කරගන්න මේ. ඒක ගැන දැන සුතුමේ ඥානයක් ඇති කරගෙන ඉප සංවර ඥානයක් ඇති කරගන්න සීලමය සමාධිමය ඥාන ඇති කරගත්තා පෙනෙමි. පෙනෙනකොට මම හිතනවා ඒක නොපෙනුනා කියලා මේ සත්‍යබෝධ බාධාවකුත් නෙවෙයි. නාම රූප පරිච්ඡේද උද්‍යප්පේ දැක්කහම ඊට පස්සේ අනත් දුක්ඛ හේඳ පටන් ගන්න සමහර සිසිඟ දුක්ඛාර ඊට පස්සේ ආදීන නිබ්බිදා එන ආදීන වෙනකොට නිබ්බිදායි ඒක ලොකු සම්බන්ධයක් වෙන්නේ ඒක නිබ්බින්දන් ආවිරජ්‍යති අර බෝසුද භික්ෂුක වේ ධර්ම රකට කිය පින් පිළිනු වෙච්ච කේගෙඩියක් වගේ කිය පේන්නේ නැහැ. ඒ පිළිනු වෙච්ච කේගෙඩිය ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ, අභිනන්දනය කරන්නේ නැහැ. ඒ ටිකේ තියෙන සම්බන්ධතාවයක් ආදන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට මනුකූල මම කතා කළාද කියලා මම නම් කතා කරවයි කියන එක දැන් අවබෝධයට අවබෝධයි. දෙවන සත්‍යනායක පැතිතුනි බොම්පි අහලෙක් කියන්නේ මම ඉතන කරුණු මට සුපර් ගැනීම නිසා මට කියන මේ සම්බන්ධයෙන් මම නිතර කතා කරන මාතෘකාවක් වෙන නිසා මේ නිසා කරුණාවෙන් ඉදිරිපත් වෙන්න අදහස් වලින් ඔය ප්‍රශ්න දුන්නා. ඔච්චර සරලයි නේද? සිරු දෙනාටම මගෙත් පාරක ප්‍රශ්න දෙක තුනක් තිබ්බා. ඒක දැන් අහන්න වෙලාවක් නැති නිසා මම කන් සමස්ත ක්‍රීඩ කොන පිළිමක් සතිතමිනේ අපි ආනාපාන සතියක භාවනා ඉදී තාපෙන් රූපාරම් වෙන මෙහත් කොමත වැටෙන්නේ මොකද ඒ විතර ගැන කලින් මම බංගාන ප්‍රශ්නා කියන එකේදී දැන් ප්‍රායෝගිකව ගත්තොත් එහෙම ඕලාරික මට්ටමේ අර්මිනියක් මිනිස්තරීරයක් හැදෙන්න දැන් දත ගැන කතා කරලා දතක් හැදෙන්න කොච්චර කාලයක් යනවද? අර වැටෙන්න ගන්න කාලේ එච්චර වැඩි වෙලාවක් යන්නේ නැහැ කියන එක දෙයි. දැන් වයස දැන් සාමාන්‍යයෙන් 30 35 40 වයින්කොට අපිට තේරෙනවා කොච්චර බංගේ ඉක්මනට කොච්චර ඉක්මනට වෙනවද කියන්නේ ඇති වුණ වේගයට වඩා කොච්චර ඉක්මනට නැති වෙනවද කියන එක. ඒ වගේම රූපාරම්මණය වුණත් ආරම්මණය ගන්නකොටම කියන්නේ රූපාරම්මණය එනකොටම ඒ ක්‍රියාදාමයේ සිදු වෙලා අමාරයි වගේ එකක් තමයි තේරෙන්නේ. දැන් උදාහරණයක් මේ සාමාන්‍ය අපි දුක්ඛ කියන එක තමයි මට අකුසල් හිතක් පහළ වුණා කියන එක කියනවා. දැන් මම ඒ අකුසල් හිතක් පහළ වුණා කියන දැනගන්නකොට මේ අය අකුසල උදේ ගිහිල්ලා ඉවරයි. ඒකෝට ඒ දැනගන්න හිත ඇවිල්ලා මේ කුසල හිතක් එනවා. එතකොට ඒ කුසල ඒ කියන්නේ අකුසල ඒ හිතත් එතකොට බංගියට ගිහිල්ලා ඉවරයි. අපි ඒක දැනගන්නකොට ඒ හිතේ එච්චර ඉක්මනට ශනික වෙන දෙයක් වගේ තේරෙනවා. එතකොට ඒ හරියට මම කල්පනා කරලා බලනකොට දැන් මේ දැන් ආනාපාන සතියට ගියොත් එහෙම ඒක සම්මුතියෙන් වශයෙන් අපි දාලා තියෙනවානේ ආස්වාස ප්‍රස්වාස කියන එක. දැන් ඔය ආස්වාස කියන එක බංගිය ඕලාරික මට්ටමේ හැදෙන එක නෙමෙයි. ඊට පස්සේ අර සූක්ෂම බලනකොට යනවා ඒකේ සම්පූර්ණම මේ ඒ රූපාරම්මණය කියන්නේ සම්මුතිය හැලෙන තත්ත්වයක් වෙනවා. හැලෙනකොට උඟක්ම තේරෙන්නේ ඔය හිතේ තියෙන මේ බංගිය තමයි තේරෙන්නේ. ටිග්මන්ට් මේ වෙන ක්‍රියාදාමයක් වෙනවා අර සම්මුතිය හැලුණාන් පස්සේ කියන එක. ඒ සම්මුතිය අපි දාගත්ත සම්මුතිය හැලෙන එක මේ ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අපිට කොහොමද අර ආශෝස ප්‍රසෝස කියන කොලාරික මට්ටමේ යනකොට. ඒ වුණාට එන අමාරුම දේ තමයි අර ඒ සූක්ෂම තියෙන දේ. ඒ කියන්නේ අපි ආශෝස කියලා අදාගත්තු දේ නෙමෙයි. ඇත්තටම මෙතන තියෙන සුද්ධ වීම දකිනකොට එතන තියෙන උදේවය බලනකොට තියෙන අපහසුතාවය තියෙනවා. ඒ කියන්නේ කියනවා වගේම අර මේ බවංගෙ හිතට කියන එක කොහොමද ඒ වගේ සූක්ෂම තරපක් ගන්න තන්නකෝ එද හොයාගන්නේ කියන එක නම් මට නම් තාම ප්‍රායෝගිකව අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තැනක් ඇති වෙන්නේ කොහොමද කියන එක ආස්වාසි පටන් ගන්න පටන් ගන්නවා බංගේ ඊට පස්සේ බංගේ වෙනවා වුණත් කොහොමද අර වගේ තත්ත්වයකදී අපිට පුළුවන්ද ඒ විදර්ශනා ඥාන ඇතිකර ගන්න ඒ සූක්ෂම හත ගන්න තැන බවංගේ නම් සිතේ නම් හත ගන්න තැන අපිට මේ ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්ද කියන එක මම ප්‍රශ්නයක් ඇටියෙ මේ යොමු කරන්න කැමති තේරුම් ගන්න අයියා එක් සම්බන්ධයෙන් කාට හරි වෙනත් කල්‍යාණිකයෙකුට පිළිතුරක් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි සත්‍ය සමාදේම සාමාන්‍ය ඉස්ලා කල්‍යාණිකයෙක් වෙන්න කියලා තමයි. අතේරුවන් සරණයි යන්ත මහත්මිය, තේරුවන් සරණයි යන්තනට මම හිතන්නේ දුරු මහත්මිය ඉතාල වැදගත් කාරණයක් ඉදිරිපත් කළේ මම හිතන්නේ මේ භංගයේ පේන්න ගන්න යමස්සක් මොකද ඒක තමයි කියන්නේ ඇත්තටම. බලනකොට වෙන ඉතුරු වෙන හටගත්තු දේක මොකද හට ගැනීමම එතනම බලන එකට වඩා මට හිතෙන්නේ ඒක බස් බලන්න පුළුවන් කියලා. එතනදී අර මේ සමුදේ පැත්ත කිව්වහම එතනදී අර එන හේතු පැත්තට තමයි යන්නේ යවෙන්නේ කියලා මට හිතෙන්නේ. ඒක හැබැයි තින් ඒ විදර්ශනා මාර්ගයට ගොඩක් පහුවෙලා එන දෙයක් ඒක. එහෙම නැතුව අපි සම දැන් එතනදී අර පහුවෙලා එන කීයකතේ ඒකෙන් දැන් ඩිංගක් කියන්න බලන වෙලාවේදී එහෙම තේරෙන්න පුළුවන්ද කියලා හිතෙන්නේ නැහැ මට. ඒක මාර කණු කියන්න උත්සාහ කළේ. කොහොමද කියන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒක ටිකක් පුහුණු කරන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ පුහුණු කළා ටිකක් විවෘත අරමුණකින් විදුර්ථත්වයකින් තමයි ඒක එතකොට බලන්නේ කොහොමද මේ මම උදාහරණයක් කියන්නම් බලන් දැන වෙලාව තියෙනවද කියලා මේ දැන් අපට අපේ කල්‍යාණික ඇවනි මේ දේවයසා බංගේ අතර පොද සම්බන්ධතාවය කියලා ඇත්තටම එතනදී දැන් දේවය ඥානය ඇත්තටම මේ මුල ඒක මම හිතන්නේ අත්‍යවශ්‍යයි මේ මේ විදර්ශනා සත්‍යය ඒ වගේම මේ ප්‍රඥාව දිනු වෙන්න. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කාම ලෝකයේ දක්න දේවල් හැටියට දිනදා අපි දැන් ගත්ත ජීවිතයක් උපදිනා ওই කරන දේවල් ටික කරලා මැරලා යනවා. දවස ගානේ ගත්තත් නැතිලා ඒක ටික කරලා කාලා දීලා ඒ සසසුම් කන්නේවා කරලා මැරලා යනවා. මේ සාමාන්‍ය ජීවිතයද කාම ලෝකේ සාමාන්‍ය ජීවනය. මේකෙන් ඇත්තටියක් එහාට ගියාට පස්සේ අපි මේ අර සත්‍යජිතමා කියනවා කියනවා වගේ මේක මම කියන කෙනා හොයනවා කියනකොට මේන ක්‍රියාවලිය තව ටිකක් කියුම්ම බලන්න. මේක එන අපි අත්‍යවශ්‍ය දේවල් ඇත්තටම හැදලා තියෙන්නේ කොහොමද කියලා තව ටිකක් කොහෙලා බලන්න ප්‍රකාරي වෙනකොට තමයි ඇත්තට මේකේ අර වෙනස්කම් මෙතන තියෙන සියුම් වෙනස්කම් තේරෙන්නේ. දැන් සමහරවම් කියන්නේ අර මේ පෞද්ගලික දායක මම පුතිය පිටිපස්සෙන් එළිය බලන් ඉන්නකොට එකපාරටම මේ ගහක උඩ නිකන් නායකු පේනවා. නායකු ඉන්නවා. පස්සේ අර ඔළුව එක මේ ඉතලා බලනකොට තමයි තේරෙන්නේ මේක ඇත්තටම මේ අර එල්ල තියෙන දිරච්ච වෙනස් දැක්කාම ඒක අපර අකමැති වේදනාවක් එක්ක මේකට මේක නයික් වෙන්න ඕන කියන එන ඒ සිතිවිල්ලක් මේක ගැන හොයන්න ඕන කියන එකත් එක්ක ඒ අඳුර ගැනීම ඒ දිරච්ච දේත් එක්ක ඉතින් මේ වගේ වශයෙන් මේක මේ කොහොමද ඇත්තටම මේ වගේ දේවල් අපිට මේ අත්දකින්නේ ඇත්තටම අපේ අපි තුනේ කියන එක ටිකක් හොයලා බලනකොට ඒක සමහරවිට කියන පුළුවන් විදිහක් කරන්න මොකටද කියලා. හැබැයි ඒක තමයි අර ඥානන්ද ස්වාමීන් වහන්සේගේ එක දේශනාවක තියෙන මේ පොඩි ළමයි කරලෙද්දු හොයනවා වගේ ඉතින් හොයන්න වෙනවා. හැබැයි ඉතින් ඒක ප්‍රඥාව ඇති කරගන්න උදව්වෙනවා. ඉතින් එහෙම බලන කෙනෙකුට තව ටිකක් සියුම් මේ කාම ලෝකෙන් ඈත් වෙලා බලන්න පුළුවන් වෙලාවක එක එක පැති වලින් වයපේන එක ඊට වඩා සියුම් තත්ත්වය. මේ පෞද්ගලික ඒක භාවනා කරන එක යෝගාවචර කෙනෙක් කිව්වා පුදුම ආකාරයකින් ඉස්සක් ඇති වෙන විදිහට පුදුම ආකාරයෙන් දැක්කේ කියලා. ඒක දරා ගන්න බැරි තරම් දුකක් කියලා. සමහරට ඒ වගේ කෙනෙක් අර භංගයේ සිට ඇති වෙන පැත්තම නැත්නම් ගොඩාක් සමහරට වේදනාවල් මොකද මේවයි ඇති වෙච්ච අපි දන්න දෙයක් නැත්නම් සතාවි දන්නා කෙනෙක් සංසාර දුකයි කියන්නේ නැහැ. ඒ මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩිපුර තියෙන පැත්ත තමයි තේන්නේ. ඒක ටිකක් ඉහාට කියන සියුම් තත්ත්වයක් කියලා හිතෙන්නේ. ඒක තමයි කියන්නේ දැන් තමයි තේරුම් ගන්න. තේරුවන් සරණයි මේ දිරිමාත්‍යාවේ මේ මා ප්‍රශ්නේ ආයෙත් පොඩ්ඩක් පැහැදිලි මහන්න. මේ දැන් අපිට සාමාන්‍ය උවාදික මට්ටමේ තියෙන අරමුණු වල බංගේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මගේ මට්ටමේ මම අහන්නේ මේ ප්‍රශ්නේ මේ මන් කෙලිම හුවේ වාදකෙනු. කියන්නේ බවංගේ සිත්යෙන් හිත ඇති වෙලා දැන් කියමු අපේ ඉඳ ආශ්‍රස ප්‍රසවාස ඇති වෙන්නේ දැන් කියනවා ඒ සෝපාරම්මනේ පටන් ගන්න කියමු මේ මහයකලවර ස්පර්ශයනේ ඒ කොමත කාය ස්පර්ශයක් නැති වෙනකොට ඒ කාය ස්පර්ශය ඇති වෙනකොට කාය විඥානයේ බංගේ බලන්න පුළුවන් කමක් තියෙනවා එතන පස්ස මංශ මේ පස්ස වේදනා ඒ චර සබ්බචිත්ත සාධාරණතාවය ටික හතර විතරයි තියෙන්නේ ප්‍රඥාව වේදෙන්න පුළුවන් කමකුත් නැහැ සතියේ එදෙන්න පුළුවන් කමකුත් නැහැ එතකොට ඒකේ බංගේ අපිට බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මම කියන්නේ ඇහුවේ ඒකට තව කවුරුහරි මේ අදහස ඉදිරිපත් කරනවා නම් හොඳයි තේරුම් ගන්න කාටවගේ දහස තියෙන දේ සම්බන්ධයෙන් හොඳයි එහෙනම් මම කාල වේලාව සැලකලා සත්‍යතුමාට යමුනත් ඇතිදෙමනි ඉන්පස්සව අපි දැන් තව විනාඩි 5ක් පමණ තියෙන්නේ ඒ නිසා මේ අවසානයේ අසු ප්‍රශ්නවලට යම් කිසි අනුග්‍රහයක් ලබා දීලා අපි සාකච්ඡාව නිමා කරමු සිදුවන සම්මන්ත්‍රණය අහන්නේ ප්‍රතිසරණයි බැලීම් කියන ඒවා කලින් හිතලා බලනවා නෙවෙයි එන එන විදිහට දකින්න එක තමයි අවශ්‍ය වෙන්නේ දැනට මේකෙදි සුතමේ ඥානය තියාගත්තාම හරි එතකොට අර රජකින් කිව්ව කාගේද ඒ වගේ දෙයක් ආවහම මේක සමහර බය වෙනවා කියලා කියන්නේ අර බය කියලා කියන්නේ දැන් මට අඩිය ගන්න තැනක් නැහැ කියන එක ඉන්නේ. ඒක එනකොට අවබෝධයක් තියෙන්න ඕනේ මාර පාක්ෂික දැනුමක් මාර පාක්ෂිකත්වයට අයිත බුද්ධ නැත්නම් බුද්ධ භාවයේ තමන්ගේ මනස පැත්තේ ඉන්නේ. බුද්ධ භාවය කියන්නේ අවබෝධය. ඒ නිසා මේ සුත්‍රමය ඥාන සහ ගුරුවරුන් අවශ්‍යයෙන් මොකද සමහර වෙලාවට සමහර අය අත්හරිනවා දෙන්න බැරිල මොකද නැලවෙන්න තැනක් නැහැ කියන අදහස. ඒ නැලවෙන්න තැනක් නැහැ කියන එකම ඥානයක් කියලා තේරෙනවා නම් මේකෙන් තව එහාට යන්න පුළුවන් කියන්නේ. එහාට යනවා කියන වචනේ තවත් දකින්න පුළුවන් තවත් පේනවා කියන කඩුනාම අර මේ සස්සත දිට්ඨිය කියනවා අඩු වෙලා මේ දියවල යනවා ඒවට ඉඳ තැන් නැති වෙලා යනවා සමුදේස නිරෝධේ තමයි දකින්න මේක පැවැත්මක් විතරක් නේද කියලා යන්න නැහැ යෑමක් තියෙනවා භාවනා කරන්න නැහැ කිරි භාවනා කිරිල්ලක් තියෙන මම ඒ වචන කියන්නේ භාවනා කිරිල්ලක් තියෙන හිතන්න නැහැ හිතිල්ලක් තියෙන යන්න නැහැ යෑමක් තියෙන යවිල්ලක් තියෙන ඕනම දෙයක් කන්නේක් නැහැ කැවිල්ලක් විතරයි අවලා කන්නා කියලා නැහැ ඒක අපිට පැහැදිලි තේරුණා බුදු මහත්මයා කියන්නේ ඊර වැඩිපුර වැය පේනවා ඉක්මනින්ම කියලා මේ කිපිටුනාට වෙනා කියලා ඒ ගුරුසුන් පැත්තෙනුත් අරගෙන කිව්වේ ඒවා තමයි අනුත්තර කරගන්න ඕනේ. එතකොට හැබැයි තින් අපි එක්තරා වෙලාවක් ඉන්ද්‍රියන් ටින්ගත් අගුරු දාලා මනෝට විතරක් වැඩ කරන්න දෙන්න ඕනේ. මනෝලෝකයේ ඉන්නවන මනෝලෝකයේ පංච පාදාන කන්දේ රහු කරගෙන අර පපංච වලට යන්න දවසකට සැරයක් දෙසයක් ඒක දිහා බැලුවාම බොහෝ ගැටලු අඩු වෙනවා නම් මට. ඉතින් හැබැයි හොඳ ගුරුවරයෙක් හොයාගන්න ඕන. දැන්ට ඔයත්තෝ අනුගමනේ මේ උනන්දු වෙලා ඇත්තෝ හොඳයි දැන්ට අපි වාසනාවන්ත එහෙම බැලුවා. ඉතින් මේ මූල කර්මස්ථානයේ තියාගෙන ඊට පස්සේ මේ සති සම්පජාඤ්ඤය මොකක් ඕන වෙනවා? ඉන්ද්‍රිය අරියාපත මානසිකාර කියන ඒවා ඉවර මූල කර්මස්ථානට පස්සේ උදව් කරනවා. එතකොට කොයි කොයි තාත් අපාපට තේරෙයි අපාපටම තේරෙනවා. එතකොට මේ දැනුම් සම්භාරයක් කියන කම්මට වඩා මේ දැනුම් පසුපසෙ තියෙන ශූන්‍යතාවේ හේතුඵල තත්ත්වය පත්‍ය පරිඥාන වගේ දේවල් ඒවි. ඊවට උදව් කරන ජාති හැකිට සීල ඉන්ද්‍රිය සංවර සුතමේ ඥාන වගේ දේවල් අවශ්‍යයි. අර නිස්සේ වර්ගේ නිස්සේ සූත්‍රයේ මේ වාග් අත්‍යවශ්‍යමයි සූත්‍ර 10ක් තියෙනවා ඒකාදසක නිපාතේ නිස්සේ වර්ගේ. ඒක හොඳම දේවල්. ඒ නිසා මේක වෙනවා කියන කර්ත්‍ය දැනගන්න මුලින් එතකොට ඒ ප්ලෑන් කළම කරන්න. ඒ දේ කරනකොට මේක වෙනවා කියන උදාහරණයක්ද ඒක අනුයුක්ත අර නිරෝධ පිළිබඳ දැනුම කිව්වේ ඒක. අවිජ්ජායත්වය අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කිවි ඒ නිරෝධ භාවයේ පිටපත ගුණයක් දෙන්න පටන් ගන්න. නිරෝධයේ කිනේ සමුදේති කිවි ඒක. අත් අයින් කරන මිසල් ලෙට් ගෝ කියලා අපි කියන දැනට කියන්නේ බොහොම ලේසියට. ඒ ලෙට් ගෝ එක බොහොම හොඳ දෙයක්. අපි අතට ඇති අපි නතර කරමු. බොහොම උතුම් කර්ම කියලා දුන්න නෑ මොම් බොම් පින් මම කොච්චර හොඳද කියලා අපි ඉතින් මේ පාළි දන්නවා ඒව මේ අවශ්‍යම නැහැ. ඒ ඔය අවබෝධයෙන් කියන දේ තවත් ඇත්තන්ට උදව් වෙනවා. ඒක දැන් ග්ලෝබලයිසේෂන් වල තියෙන නිසා ඒක ඉතාවත මගේ මේ කියන දැන් වචනේ ඒ වගේම තමයි ඔය අනිත් වචන ආදි මාර්ගයට අනුයුක්ත නම් ඉතර අවශ්‍ය වෙන්නේ. සබෝම් පින් කල්ලාම් මිතුන ජයන්ත මහත්මයා පින් දලුවත් මහත්මයාත් පින් අපි අද නතර කරමු. පෙබරවාරි මාසය තුළ සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. මේ නියන්දා සම්බන්ධ වෙන්න තියලා තියෙනවා. මේ චෙතු තබෝ පින් බංගානුපස්සනානානේ ගැන වැඩි අවධානයක් යොමු කරගන්න. ඒක මා විශේෂයෙන් කියන්න කැමති දැන් සුතුමේ ඥානයේ අවු කරගන්න උදව් කරන්න ඕන නැත්නම් ඔයත්තන්ට විශේෂයෙන් අර විපස්සනා ඥාන දාර්ශනය සම්බන්ධ කරගන්න. එතකොට ඒකේදීනෝ අනිත් 73 ට පා දැනට ඒක කල්දාන මිත්‍රේ කැතියට අදරින් කියන්න පුළුවන් දෙයක්. ගුරුවරයෙක් වෙටිසනේ අන්තය පයි කියන නෙවෙයි. නාම රූප පත්‍ය පරිග්‍රහ සම්මසන උදේවය භංග ඊට පස්සේ භය දීන නිපිත මුංචිතු කම්මෙත වහිතල බලන්න. ඊට පස්සේ අර දැන් අර කියේ මුංචිතු කම්මෙත කියලා ඒ කියනවා අපි වැඩක් නැහැ කියලා හිතනවා. ඊට පස්සේ පටිසංකා සංකාරූපෙක්ක ඊට පස්සේ විඤ්ඤා ඒ නාම මින්හන්දෝම ගෝත්‍ර මග්ගඵල පච්චවෙක්කන. ඔය පච්චවෙක්කනාව ගැන තමයි මොකක් කියලා අපි කතා කරන්න සමහර ඒකේ ලදුරු අවස්ථා තින් ඉන්සා අර 73 නැතු 16ට යන්න 16ත් එක්ක කතා අකරලා බල හිතලා බලන්න 16 රවුමකට යන ගන්න කරත්ත රෝදයක් වගේ යනගෙන ඒකෙන් මේකට ඇඳ ගන්න ඒකෙන් මේකෙන් මේකින් ඉද තුතහරි යාවි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ නිසයි මේ උන්වහන්සේ මේ භවයේ පුරුදු කළා ඒවා මේ අපට අපි කාලය තුළදී මනුෂ්‍යත් භාවයක් ලැබලා තියෙනවා. ඒ මොලයක් ඒක ඒ සලායතනයක් ඒක මහා කෙනකින් ලැබුණේ. ඉන්සත් තථාගතයන් වහන්සේට කෘතඥතා අපූර්වකව නමස්කාර කරමු. ඒ ආර්ය උත්තමයන් වහන්සේලාට උත්තමාවියන්ට නමස්කාර කරමු. කෘතඥතා පූර්වක වෙමු. මේ ධර්ම සාකච්ඡාවේදී අපි අහවලා වෙන්න බලාගෙන නෙවෙයි අපි එක කරන අප තුළටම ඇවිදින්න කැලපත් වෙන්න කොනොන්ට අපේ පිළිසෙදී පිළිතුරු නිර්මලයි හොඳ පැතුම් රසක් කළු මේ ජීවිතේ මේ භවී මේ සිරු දරාගෙන පෝෂණය කළේ කාන්තාව මෑණියන් කායික හා මානසික වශයෙන් සුවපත් බලවත්තා පියානන්ද පරම වියකටම දක්වා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් පුණ්‍ය සම්පත් දක්වමින් අපේ ඉදිරි දීමක තවදුරටත් වාග්ය සම්පන්න හා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී ඇතිවන කායික මානසික දුක් දුන්නස්ටය ඇතුළු ඒවා මතුවෙන තරමට ඒ වාස සතිමත්ත මුහුණ දෙන තරම් චිත්ත සක්තියක් ලැබේවා. මුල් කර්මස්ථාන වගේම ඒ ක්‍රියාපද මනසිකාරයේද නිරන්තරයෙන් පහළ වේවා. සද්ධාවියේ සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොකුරාගොස් අපේ සදා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමසේ ව්‍යක්තිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිපායනය අවබෝධ වේවා. ඉන්දාරු ආර්ය අෂ්ටාංග මාර්ගමන් මාර්ගයේ පෙන්වා දුන් සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාරේ වේවා, ප්‍රණිපාතේ වේවා. මනසෙන් අපි නමස්කාර කරමු. කෘතඥතාවක් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි. Sağ olun.